සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා යෝ චේවස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද වෙසක් පුන් පොහෝ දිනයයි. අද දින බෞද්ධ ලෝකයාට ඉතාම වටිනා දිනයක් වෙසක් පොහෝ දිනය කියලා කියන්නේ. ලෝකයට බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච දවස, ලෝකයට බුද්ධ රත්නය පහළ වෙච්ච දවසයි වෙසක් පුන් පොහෝ දිනය කියලා කියන්නේ. ඉතින් මේ දවස්සේ අපි වඩාත්ම බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද, බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මොකද්ද, උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ මොකද්ද කියන පණිවිඩය දැනගන්න එක තමයි පින්නතුනි අපේ ප්‍රධානම කාර්ය වියුත්තේ. පින්නතුනි, අපට මේ ලෝකයේහි උදව් උපකාර කළ අතුරින් ප්‍රධානම දෙන්නෙක් ඉන්නවා. ඒ කවුද? අපේ අම්මයි තාත්තයි දෙන්නව. අපේ අම්මයි තාත්තයි දෙන්නගේ සෙනෙහස, කරුණාව, දයාව නිසායි ඔබ අප හැම දෙනෙක්ම මේ තත්ත්වයෙන් අද ලෝකේ ඉන්නේ. ඒ අම්ම තාත්ත දෙන්න තමයි අපේ ලෝකයේහි ලෝකයේ බැබළුවේ, ලෝකයේ ආලෝකවත්තලේ. ඉතින් ඒ අම්ම තාත්ත දෙන්න තමයි අපේ ජීවිතේ වටිනාම දෙන්න. ඒ දෙන්න තමයි අපට වඩාත්ම උදව් කරපු දෙන්න මේ ජීවිතේ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඊට වඩා උදව් කරපුවා ඉන්නවයි කියලා. නමුත් එනතන එහෙම නැහැ. අම්ම තාත්ත දෙන්න අපිව මේ ලෝකේ බිහි කර එකම ඇති. අපට මේ ලෝකේ බිහි කළ දවසේ අපිව ඉදිරිපත් කිරීම නැති. අනිත් එක කවුරු කර ඒ කිසිම කෙනෙකුට අර මවක් දරුවෙකු මේ ලෝකෙන් බිහි කරපු සේවයට වඩා සේවයක් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතුනි, ඒ අම්ම තාත්ත දෙන්න අපට සලකන්න පටන් ගත්තේ අපේ අම්මගේ කුසේ පිළිසඳ ගත දවස ඉඳන්. අම්මා දැනගත්තට පස්සේ බිරිඳෙක් තමන්ගේ මව කුසේ පිළිසඳ ගත්තා කියලා, තමන්ගේ කුසේ පිළිසඳ ගත්තා කියලා, එතෙන් පටන් තමයි අම්ම තාත්ත දෙන්න අපට සලකන්න පටන් ගන්නේ. එතකන් එහෙම සම්බන්ධයක් නැහැ. නමුත් පින්නතුනි, මේ ලෝකයේහි පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අනාගත මතු ලෝකයේහි ලෝකේ ඉපදෙන, ලෝකේ පහළ වෙන සත්‍යයන් වෙනුවෙන් ඊට වඩා බොහෝ අතීත කාලයක ඉඳන් බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරලා ඉමහත් පරිශ්‍රමයකින්, විශාල කැපවීමකින් සත්‍ය අවබෝධ කරගෙන ඒ දහම් මඟ ලෝකයට දේශනා කරන උත්තමයෙක්. මේ පිණිස නහරත්ති ගෞතම බුදුහාමුදුරෝ බෝධිසත්ව කාලේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟදී නියත විවරණ ලැබුවා කියලා අපි අහලා තියෙනවා. මේක බෞද්ධ සාහිත්‍යයේ තහම ප්‍රධාන සිද්ධියක්. නියත විවරණ ගන්න අවස්ථාව වන විට බෝසත්වරයෙකු සම්පූර්ණ කර යුතු කාරණා රාශියක් තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙන අවස්ථාව වන විට ඉතාම දීර්ඝ අතීත කාලයක් ඒ සඳහා මනස මෙහෙවපු කෙනෙක් තමයි ඒ නියති විවරණ ලබා ගන්නෙ. හිතන්න එපා එදාය කියලා පටන් ගන්න. එදා හරියට මේ හරියට උපාධි ලැබෙන අවස්ථාවක් වගේ ඇත්තෙම. ඒ උපාධිය ලැබෙන කලින් පළවෙනි පන්ති ඉඳලා අපි ආපහු උගාද දුර ගමනක් තියෙනවා. නියත විවරණ කියලා කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේදී අසවල් උපාධිය ලැබෙනවාය කියලා ප්‍රකාශ කිරීම විතරයි. පින්නතුනි, දීපංකර පාදමූලයේදී උන්වහන්සේ නියත විවරණ ලබන මොහොත වන විට ඊට කලින් උන්වහන්සේ ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා දැකලා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලදී උන්වහන්සේ කල්පනා කරනවා මම කවදා හරි මේ වගේ බුද්ධත්වයකට පත් වෙන්න ඕන කියලා. ඒකට කියන්නේ මනෝ ප්‍රනිධානය කියලා. සිතින් සිහි කරනවා. ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ ආයි ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලාගේ ඉදිරියේදී උන්වහන්සේ වචනෙන් කියනවා මමත් බුදු වෙනවා කියලා. වචනෙන් කියනවා. ඒ නිකං වචනේ කියම විතරක් නෙවෙයි ඒත් එක ගුණධම් රාශිය සම්පූර්ණ කරමින් දැන් මේ ඉන්නේ. ඊට පස්සේ ආයේ ඒ වචනේ ප්‍රකාශ කිරීමට කියනවා වාක් ප්‍රනිධානය කියලා. ඊළඟට ආපසු නැවත බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකගේ ශාසනවලදී කායිකව ඒ සඳහා සූදානම් වෙනවා. ඒකට කියනවා කාය ප්‍රනිධානය කියලා. කායිකව ඒ සඳහා අවශ්‍ය දේවල් කරනවා. දන් දීම් සිල් රැකීම ආදී දේවල් තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක ශාසනවල විස්තරනවා. බෝධිසත්වවරයෙක් පින්නතුනි මෙන්න මේ ගමන් මගේ එද්දී සමහර අය මගදී මේ අදහස අත්හරිනවා. මේක දුෂ්කරයි කියලා. බෝසත්වරු වශයෙන් එන්න බලාපොරොත්තු වෙන සමහර අය මගදී ඇවිල්ලා ලක්ෂ ගානක් බුදුහාමුදුරුවෝ පසුකලාවට පස්සේ හිතන මේක අමාරුයි. ඒ නිසා රහත් භාවයෙන් නිවන් දකින්න කියලා මගදී අදහස අත්හරිනවා. බොහෝ දෙනා හැම කරනවා. නමුත් ඒ සියලුම අවස්ථා පසු කළා යම්කිසි කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයකදී නියත විවරණ ලබන අවස්ථාවෙන් අවස්ථාව වන විට සුදුසුකම් රාශියක් සම්පූර්ණ කරලා ඉන්නේ ඒ මොහොත වන විට රහත් භාවය සඳහා සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනට ඕන. එහෙම කෙනෙකුට තමයි නියත විවරණ ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි සිත දියුණු කරලා ධර්මයේ සඳහන් වෙනවා පංචාවිඥා අට සමාපatti ලබන්න ඕන කියලා. ඒ කියන්නේ ඉරිදි බල ධානාදී ඒ මොහොතවලට ලබාගෙන යයි ඉන්නේ. ඒ වගේම නියත විවරණ ලබා ගන්න අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ තැනැත්තා අනාගතයේ බුදු වෙනවායි කියන නම සහ කාලවකවානු තව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනකොට ඒ තැනැත්තා සිය ජීවිතය දහම වෙනුවෙන් පූජා කරන මට්ටමට සූදානම් වෙලා ඉන්නට ඕන. ඒ වගේම යා මිනිසෙක් වෙලා ඉන්නට ඕන. ඒ වගේම යා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් ඉහළම බුද්ධි මට්ටමක ඉන්න කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ සියලුම අවස්ථා සම්පූර්ණ කරපු කෙනෙකුට තමයි නියත විවරණ ලැබෙනවායි කියලා කියන්නේ. දැන් දීපංකර බුදුහාඳුරන්ගේ ළඟදී නියත විවරණ ලැබුණා කියන්නේ මේකයි. එතකොට පින්තුනි එතෙන් පටන් නැවත් තවත් බුදවරු ගාහනකගේ ශාසනවලදී නැවත ධර්මයේ ප්‍රගුණ කරනවා ගුණ දහම් වඩනවා. මෙන්න මේ අනුව කල්පනා කරන විට පින්නතුනි මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමීපයේදී අපේ ගෞතම බෝසත්යන් වහන්සේට නිවන් දකින්නට තිබුණා. රහත් වන්නට තිබුණා. නමුත් ඒ රහත් භාවය කැප කරලා තවත් ඉදිරිය කාලයක් මේ සඳහා පිළිවෙත් පුරලා බුද්ධිය නුවණ දිනු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඕන කියන හැඟීමෙන් නැවත සසරට බැස ගන්නවා. මේක සුවිශේෂී අවස්ථාවක්. ඒ නියත විවරණ ලබන අවස්ථාව වන තෙක් උන්වහන්සේ යම්කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ දුක වින්දේ උන්වහන්සේගේම වරදින්, උන්වහන්සේගේම කෙලෙස් වල තියෙන වරදින්, උන්වහන්සේගේම සසර දෝෂින්. දීපංකර බුදුහාඳුරන්ගේ සමීපයට එනකන් යම්කිසි දුකක් වින්දනම් ඒක බුදුහාඳුරන්ගේ පුද්ගලික දෝෂයකට. නමුත් වෙනතුනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ දීපංකර බුදුහාඳුරන්ගෙන් පස්සේ උන්වහන්සේ යම්කිසි දුකක් වින්දනම් ඉන්නේ උන්වහන්සේ නිසා නෙවෙයි. ඒ සියලු දුක් වින්දේ අනාගතයේහි ලෝකී ඉපදෙන අප වෙනුවෙන්. ඒක කිසිදාක අමතක කරන්න එපා. උන්වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දුන්නේ අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන්. ඒ නිසා මේ ගැන අපි නිතර හිතන්නට ඕන. මේ පිළිබඳව අපේ ප්‍රොදඥතාවයක් ඇති කර ගන්නට ඕන. කලගුණ සැලකීමක් අපි ඇති කර ගන්නට ඕන. බුදුහාඳුරන්ට අපි කොහොමද කලගුණ සැලකන්නේ? බුදුහාඳුරන්ට අපි කොහොමද කලගුණ සැලකන්නේ? ආ දැන් අපි මේ බුද්ධ පූජා පවත්වනවා, පහම්පත්තු කරනවා, මේ වගේන් වා පින් සිද්ධ වෙනවා. නමුත් මේවා කිසි දෙයක් බුදුහාඳුර අපේක්ෂා කළ දේවල් නෙවෙයි. අපට පින් වැඩෙන්න, අපේ හිත පිරිසුදු වෙන්නයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒව බුදුහාඳුර අපේක්ෂා කළ දේ නෙවෙයි. බුදුහාඳුර මොකක්ද අපෙන් අපේක්ෂා කළේ? උන්වහන්සේ අපේක්ෂා කළේ, උන්වහන්සේ දේශනා කරපු ධර්මයට හොඳින් ඇහුම්කන් දීලා ඒ ඔස්සේ අපේ ජීවිත සම්පූර්ණ වෙනවා දකින්නයි, අපේ දුකෙන් නිදහස් වෙනවා දකින්නටයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා ලෝකේ ඉපදිච්ච නුවණ තියෙන බුද්ධිමත් සැදැහැවත් අපගේ ජීවිතයේහි ප්‍රධානම කාරණයක් විය යුත්තේ මේ පහළ වෙච්ච ශාස්ත්‍රවරයා මොකක්ද දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරපු අනුශාසනාව අපේ ජීවිතයට සම්බන්ධ කරලා පස්සේ අපට ලැබෙන වාසිය, අපට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියන එක අපි දැනගන්නට ඕන. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ ධර්මයේ ප්‍රධාන ලක්ෂණ හයක් තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා කියන පාලි පාඨයෙන් අපි සඳහන් කරන්නේ මේ ධර්මයේ තියෙන ගුණ. ඒ ගුණ අතරින් ප්‍රධානම ගුණාංග දෙකක් තියෙනවා, සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. සන්දිට්ඨික කියලා කියන්නේ පින්නතුනි මේ ධර්ම පිළිපැද්දොත් මේ ජීවිතයේදීම අපට ප්‍රතිඵල දකින්න පුළුවන්. මේක මරණයෙන් පස්සේ ප්‍රතිඵල තියෙන ධර්මයක් නෙවෙයි. මේ ධර්ම හරියට අවංකව අපේ ජීවිතවලට අපි සම්බන්ධ කරගත්තනම් මේ ජීවිතයේදීම අපට මේහි ප්‍රතිඵල දකින්නට පුළුවන්. ඊටත් වඩා පින්නතුනි වටිනා දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අකාලික කියලා ගුණයක් තියෙනවා. අකාලික කියන එක තමයි විශේෂම ගුණය. ඒ තමයි කල් නොගොස් ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දෙයක් තමයි මේ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. අනිත් කිසිම දෙයක් වෙනතුනේ මෙච්චර ඉක්මනට ප්‍රතිඵල නැහැ. නමුත් අපි බොහෝ දේවල් අදාපි කරන දේවල් අපි හිතන් ඉන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේවල් කියලා. ඉගෙන ගන්න එක, දරුවෝ හදන එක, ගේ දොර හදන එක, වාහන ගන්න එක, ඉඩම් කඩම් ගන්න එක අපි හිතන්නේ මේවා ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේවල් කියලා. කල්පනා කරලා බලන්න පින්තුනි, එක උපාධියක් ගන්න තමන්ගේ ෆස්ට් ඩිග්‍රිය ගන්න අවුරුදු කීයක් ඉගෙන ගත්තද? එකේ පන්ති ඉඳන් උපාධි සාතික ගන්නකම් අඩුම ගානේ අවුරුදු 16ක් 17ක් ඇතැම්බට 20ක් විතර ඉගෙනගෙන අපි තියෙනවා. ඒ එක උපාධි සාතික ගන්න විතරයි. රැකියාවකින් ඊට පස්සේ රැකියාව ගන්න ආයි කාලයක් බලාපොරොත්තු වෙන්න ඕන. රැකියාවක් පටන් ගත්තත් පින්නතුනි රැකියාව පටන් අරන් මාසයක්වත් රැකියාව කරන්න ඕන පඩිය ගන්න. දවස් කුලියට ලැබෙන රැකියාවක් නම් අඩු ගානේ උදේ ගිය ගමන් පඩිය ලැබෙන්නේ නැහැ. හවස වෙනකන් හරි ඉන්න ඕන. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පින්නතුනි කාලිකයි. ඒව කල් ගත වෙලා ප්‍රතිඵල ලැබෙන දේවල්. නමුත් බුදුදහම අපි හරියට පිළිපැද්දොත්, හරියට තේරුම් ගත්තොත් අපිට වැටහෙනවා මේක තමයි පින්නතුනි ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ. පිළිපදින ආරම්භ කර මොහොතේ පටන්ම මේකේ සාන්දෘෂ්ටික බව, අකාලික බව තමන්ට පේන ගන්නවා. හැබැයි තමන් මේ සඳහා අවංක කැපවීමක්, අවංක උත්සාහයක් මේ සඳහා තියෙන්නට ඕන. ඒ වගේම මේ වෙන ගමනේදී අපේ චරිත ලක්ෂණවල පැහැදිලි වෙනසක් අපේ ජීවිත තුළ වෙන්නට ඕන. මේ අහන දහම ඉතාම මනමින් අහන්නට ඕන. ඉතාම ශ්‍රද්ධාව ගෞරවයෙන් පෙරදරි කරගෙන අහන්නට ඕන. ඉතාම අවධානයෙන් අහන්නට ඕන. පින්නතුනේ ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. සූත්‍රේ නම තමයි හත්තිගාම උග්ග කියන සූත්‍රය. මේ හත්තිගාම උග්ග කියන සූත්‍රයෙන් සඳහන් වන්නේ උග්ග කියන ගෘහපතියෙක්ගේ ජීවිතයේ තියෙන සුවිශේෂී චරිත ලක්ෂණ අටක් ගැන තියෙනවා. ස්වාමීන් වහන්සේලගෙන් අහලා දැනගන්න එක කරුණු අටයි. ඒ අටෙන් මම දෙකක් මේ අතට කියන්නම්. එකක් තමයි ඔහු කියනවා මම ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන්නේ ඉතාම ගෞරවයෙන් මම ආශ්‍රය කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මම ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන අවස්ථාවේදී මම අහන්නේ ධර්ම කාරණයක්මයි මම අහන්නේ. වෙනත් දේවල් මම කතා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන අවස්ථාවේදී ධර්ම කාරණයක්මයි මම අහන්නේ. ස්වාමීන් වහන්සේ නමක් මට ධර්මකාරණයක් ප්‍රකාශ නොකරනවා නම් මම දන්න ධර්මකාරණයක් ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා කියලා. මෙන්න පින්තුනි සැබෑ ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් කෙනෙක්ගේ ළඟ තියෙන ලක්ෂණයක්. මේක ඊටාම වැදගත් කාරණයක්. ඇතැම් විට අපටත් වඩා ධර්මය දන්න මේ පින්තුනි ඉන්නවා ඇති. අපි මුණ ගැහුණා මේ පින්තුන් දන්න හොඳම ටික ජීවිතේ ලැබිච්ච අපට කියන්න. හාමුදුරන් සඳහන් කරන්න. එතැන්මිට මේ ඇත්තන්ගේ වෘත්තීය ශේත්‍රයේ තියෙන වටිනාම දේවල් මේ ඇත්තන් ජීවිතේ තුලම උපහාගත්තු වටිනාම දේවල් ටික ස්වාමින් වහන්සේට කියන්න. ඒක ස්වාමින් වහන්සේට හරිය ප්‍රයෝජනවත්. මේ ඇත්තන් එතැන්මිට හුඟක් උපාධි ගත්ත අය, හුඟක් ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අය, එතැන්මිට ඉහළම මට්ටමේ උපාධි ගත්ත පින්තුන් මේ අතර ඉන්නවා. ඔබගේ අන්තිම මාස්ටර් ඩිග්‍රී හෝ ඩොක්ටරේට් එකේ රිසර්ච් එකේ නැත්නම් එක්ස්පෙරිමන්ට් එකේ තමන්ගේ රිසල්ට් එක ස්වාමින් වහන්සේලට ප්‍රකාශ කරන්න. ඒ වගේම අදාළ ශාස්ත්‍රයේ අඩුම ගානේ රිසර්ච් 10ක්වත් කියවන්න ඩොක්ටරේට් වල. ඒව කියලා වටිනාම දැනුම උගහගන්න. ඒ වගේ මේ උගහගන්න විතරක් නෙවෙයි බුදුදහමේ සාරයත් තමන් දැනගන්න. එහෙම දැනගත්තොත් තමයි තමන්ට මේකේ වටිනාකම තේරෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනකොට මම ස්වාමීන් වහන්සේගෙන් ධර්ම කාරණයක් අහනවා. ස්වාමීන් වහන්සේ මට වෙන කාරණයක් නොකියනවා නම් මම දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා කියලා සඳහන් කළා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි. මේ උග්ග කියනවා ඔහුට රාත්‍රියේ කාලයේදී ඔහු මුණ ගැහෙන දෙවිවරු වෙනවා. මම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනි, මම අනාගාමී කෙනෙක්. මිනිස් ලොව හිටිය ගිහි ගෙදර වාසය කළ අනාගාමී කෙනෙක් මෙයා. ඔහු මුණ ගැහෙන්න රාත්‍රියේ කාලේ දෙවිවරු වෙනවා. දෙවිවරු ඇවිල්ලා ඔහුට කියනවා මොකද්ද? ඔබ මේ පිළිපදින්නේ ඔබ රකින්නේ ස්වාකාත වූ ධහම. ඔබ රකින්නේ මැනවින් ලෝකෙට දේශනා කරපු ධහම කොයි ඔබ රකින්නේ කියලා දෙවිවරු ඇවිල්ලා මේ තැනත්තාට කියනවා. දැන් අපට එහෙම දෙවි කෙනෙක් එහෙම ඇවිල්ලා කිව්වදින් කොහමද? ආ දෙවි කෙනෙක් ඇවිල්ලා කතා කරන්න ඕනේ දේව ශෛලියක් වෙනුනත් ඇතිනේ. අපි හුඟා සතුට වෙනවා, හුඟා ආඩම්බර වෙනවා. ඇතැම් විට පොඩ්ඩක් හරි දෙවි කෙනෙක් කියලා සලකුණක් හරි දැනගත්තොත් ලංකාව කෙනෙක් නම් දේව බලෙන් ශාස්ත්‍ර කියන ලැබේ කියලා වැඩ පටන් ගන්නවා. ආ එතනින් නම් ජොබ් එක පටන් ගන්නවා. පින්නුතුනි මොහු කියන මේ දෙවියන්ට මොකද්ද? දෙවියන් ඔබ කිව්වත් නැතත් මම දන්නවා මම රකින්නේ මේ ස්වාකාරෝ ධම කියලා මම දන්නවා. ඔබ 아무තේ මට කියන්න ඕනේ නැහැ කියලා. ඔහු කියනවා දෙවිවරු ඇවිල්ලා මට මෙහෙම කිව්වට දෙවිවරු මමත් එක්ක කතා කරනවා කියලා මට කිසිම විශේෂත්වයක් නැහැ කියලා. දෙවියෙක් තමන්ගේ දෙපාමුලට ආවත් වෙනතුනි තමන්ට ඉතර වටින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඊට වඩා වටිනා දෙයක් තමන්ගේ ජීවිතේ තියෙනවා. එනිසා පින්නතුනි දහම අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට අද අපි ජීවිතේ වටිනාම දේවල් කියලා සම්බන්ධ කරගෙන හිතාගෙන ඉන්න දේවල් අපේ වත්තරින්නේ නැහැ. ඒව දාලා කැලයට යන්නේ නැහැ. නමුත් පින්නතුනි ඊට වඩා වටිනා දෙයක් අපේ ජීවිත තුල තියෙනවා. අද අපි අපේ ජීවිතේ ලොකුම දේ හැටියට සලකන්නේ අපි ලබාගත්තු උපාධිය, නැත්නම් අපේ වාහනේ, අපේ ගෙය, නැත්නම් අපේ රූප සම්පත්තිය, මේ වගේ දේවල් තමයි අද වටිනාම දේවල් කියලා අපි හිතන්නේ. නැත්නම් අපේ දුව දරුවෝ, අපේ දරුවෝ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ, ඕව තමයි අපි වැඩිපුර කතා කරන්නේ. ඒයින් සතුට වෙන කමක් නැහැ පින්නතුනි. නමුත් පින්නතුනි මේ ධර්මයේ ආලෝකය, මේ ධර්මයේ ශක්තිය, මේ ධර්මයේ ප්‍රතිඵල තමන්ගේ ජීවිතවලට පත් වෙනකොට පින්නතුනි මේ කතා කරන කතා කිරීමෙන් 80%ක් විතර අඩු කරනවා. 80%ක් විතර අඩු වෙනවා. 80 වෙනි ඊටත් වඩා අඩු වෙනවා. ඇයි පින්නතුනේ? ඒක හේතුව අද අපි මේ ಗುಣකතන කියන බොහෝ දේවල් අනාගතයේදී ඒ ಗುಣකතන වෙනස් වෙනවා. අද අපි කීර්ති ප්‍රශංසා දක්වන අය පිළිබඳව හැඟීම අනාගතය අපේ වෙනස් වෙනවා. අද අපි සතුට වෙන දේවල් අනාගතේ හුඟක් වෙනස් වෙනවා. දැන් බලන්න අපි කුඩා කාලේ සෙල්ලම් බඩුවට හුඟක් ආසා කළානේ. ඊට පස්සේ ඉස්කෝලේ ගිහලා විභාග සමත් වෙන හුඟක් ආසා කළා. ඊට පස්සේ ඇතැම්මිට අපි ගේ දොරවලට හුඟක් සතුටු වුණානේ. ඊට පස්සේ මුලින්ම වාහනය ගත්තු දවසේ සතුටු වුණා. ඇතැම්මිට උපාධිය ගත්තු දවසේ සතුටු වුණා. දරුවෝ ලැබුච්ච මුල් අවස්ථාවේ සතුටු වුණා. මෙහෙම ආපු ගමනේදී පින්නතුනි ඒ සතුට හුඟක් කල අපට ඒකාකාරීව පවත්වා ගන්න බැරි වුණා. අපේ ශරීරයත් එහෙමයි. අපේ ශරීරයේ ලක්ෂණට තියෙනකන් අපි හුඟා සතුට වෙනවා. නමුත් ඒ සතුට වෙච්ච ශරීරය ගැන අපිට කාලෙක දුක් වෙනවා අපි. ඒ ශරීරය වෙනස් වෙනකොට. අපි අද ගුණහතන කරන සතුට වෙන හුඟා දේවල් වල ස්වභාවය මේකයි පිනතුනි. ඒව කාලෙකදී අදා සම්පූර්ණ වෙනස් වෙනවා. අපට පස්සේ කාලෙකදී දෙනවනේ කොච්චරනම් මං අපරාධේ නිකරුණේ මේ වචන නාස්ති කරාද කියලා. එහෙම හිතන දවසක් තමයි එනවා. එහෙම හිතෙන නම් පිනතුනි ඊට වඩා වටිනා දෙයක් තමන්ගේ ජීවිත තුලින් තමන්ට ලැබෙන්නට ඕන. ඒ වටිනාම දේ ලබා දෙන්නටයි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ දේ අපේ ජීවිතේට අපි ලබා ගන්න නම් පින්නතුනි අපි දැනට තියෙන දේවල් අත්හැරලා දුවන්නේ නෑ අපි. දැනට අපි කරන දරුවන්ගේ යුතුයකම්, ස්වාමි භාර්යාවන්ගේ යුතුයකම්, රැකිරක්ෂා දැනට ගන්නවට වඩා හොඳින් කරනවා. දැන් ඇතැම්මිට අපි කාට හරි ආදරේ නම් අපි දැන් ආදරේ කරන්නේ යාගේ රූපෙට. රූපේ වෙනස් වෙච්ච ගමන් අත්හරිනවා. ඇතැම්මිට රූපේ වෙනස් වෙච්ච ගමන් එයා කෙරෙහි තියෙන ආදරේ අඩු වෙනවා. ඇතමිට ලස්සන කෙනෙක් විවාහ වෙන්න හිටියනම් ඒ ලස්සන කෙනා බැරි වෙලාවත් අනතුරකටපත් වෙලා ශරීරේ විකෘති වුණොතින් මෝහණයම වෙනස් වුණොතින් අපි ඇතමිට විවාහ වෙන්න බෑ කියලා කියනවා. නමුත් වෙනතුනි මේ දහම ඇහුවත් යම්කිසි කෙනෙක් අහලා දැනගත්තොත් ඒතනත් කවදාවත් මෙහෙම පිටු කන්නේ නැහැ. දැනටත් වඩා තමන්ගේ ළඟ සමීප ඉන්න අයට ආදරය කරනවා. ඒ ආදරය ඒ අය සතුටෙන් ලස්සනට ඉන්න වෙලාව විතරක් නෙවෙයි. ඒ අය ලෙඩ වෙලා, දුර්වල වෙලා, මහලු වෙච්ච වෙලාවෙදිත් එයාට හුඟා ආදරේ. ඒ අය දුර්වල වෙන දැනටත් වඩා එයාට ආදරේ කරනවා. දැනටත් වඩා ඒ අය බලා ගන්නවා. ඒ වගේමයි පින්නතුනි දැනට අපි ආසා කරන මේ දේවල් වලින් ලොකු ගෞරවයක් අපි අපේක්ෂා කරනවා. ඇතැමිට අපි එන වාහනේ අපි ඇතැමිට ගෞරවයක් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙනවා. අපි පින්කමක් කළා අපි ඒකට ගුණකතනයක් බලාපොරොත්තු වෙනවා. අපි ඇතැම්මිට රූපේ ලක්ෂණ කරලා ඒකෙන් ඇතැම්මිට මානසික ආස්වාදයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි කියනවා නෙවෙයි, ඒක හොඳයි. නමුත් වෙනතුනි මේ ධර්ම මාර්ගයට තමන් ආවට පස්සේ තමන්ට ඒවට වඩා වටිනා දෙයක් තමන්ගේ ජීවිතය අභ්‍යන්තරයට හැදෙනවා. දිනපතාම ජීවිතේ වැඩිපුර වාර ගානක් කල්පනා කරන්නේ සිතන්නේ ගුණ සීකරන්නේ කවුරු ගැනද? බුදුහාමුදුර ගැන. දවසට වැඩිපුර වාර ගානක් ඔහුට මතක් වෙන්නේ බුදුහාමුදුර දේශනා කරපු ධර්මය. ජීවිතේ වැඩිපුර වාර ගානක් ඔහුට මතක් වෙන්නේ සරුවත් හාමුදුර, මුගලන් හාමුදුර, මහා කාශ්‍යප හාමුදුර තමයි මතක් වෙන්නේ. දිනකට වැඩි වාර ගානක් තමට නිවසේදී තමගේ ගෙදරදී හමු වෙනවා විසාකාව, බන්දුල මල්ලිකාව, නන්ද මාතාව, කුජුත්තරාව, මේ වගේ මාර්ගඵලලාභී ගෘහස්ථ ශ්‍රාවකයන් තමන්ගේ නිවසේදී තමන්ට මුණ ගැහෙනවා. මේ දෙක පින්නතුනි අපේ මතකේ අපට මුණ ගැහිච්ච අපේ මිතුරන්ගේ ඥාතීන්ගේ අඩුපාඩුකම් අපට මතක් වෙන්නේ නැහැ. අපි මානසින් අනිත්‍යයට දෝෂාරෝපණය කරන ගතිය අඩු වෙනවා. මෙන්න මේ தත්ත්වේ නැති වුණොත්, මේ ධහම තුලින් මේ ආభాසයේ නැති වුණොත් තමයි පින්නතුනි අපට මුණ ගැහිච්චගේ අඩුපාඩුකම් අපට නිතර මතක් වෙන්නේ. ඒ අඩුපාඩුකම් සාකච්ඡා කරන්නේ, ඒ අඩුපාඩුකම් අපි විවේචනය කරන්නේ. අපි ඊටාම සතුටෙන් තමයි මේව කරන්නේ. නමුත් පින්නතුනි hina වේවේ කළත් අපි මේ දුක් විඳින්නේ. හිතන්නේ මේ සතුටක් විඳින්නේ කියලා. අපි මහා දුකක්, මහා පීඩනයක් අපි මේ ඉන්නේ. යම්කිසි කෙනෙකුගේ අඩුවල් දුර්වලතාවයක් අපි අයෝනසෝ මානසිකාරයෙන් නම් සිහි කරන්නේ, සාකච්ඡා කරන්නේ හොඳවට මතක තියාගන්න අපේ හිතේ සතුට නැහැ වෙලෙ. අපේ හිතේ දුකයි තියෙන්නේ. අපි ඇතැමෙට කොච්චර සම්පත්තියක් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ලබාගෙන තිබුණත් ඒ සෝය අපේ ජීවිතවලට නැහැ. ඒ නිසා පින්නතුනි දැනට ඔබ ලබාගෙන තියෙන අධ්‍යාපනය, ආර්ථිකය, මේ හොඳ රටකට එහෙම මේ සම්පත් ටිකෙන් හරේ ඔබ නිසිඵල උපරිම වාසිය ප්‍රතිලාභය බලාපොරොත්තු වෙනවා නම් බුදුහාමුදුරන්ගේ දහම හැකිතා අහන්න. ඒ අහන ප්‍රමාණයට තමන්ගේ ජීවිතයේ සිදුවන ප්‍රධානම ලක්ෂණය තමයි ජීවිතයේ මානසික දුක අඩු වෙනවා, මානසික පීඩා අඩු වෙනවා, හිත අපිරිසිදු වෙන සිතුවිලි තමන්ගේ හිතට එන වාර ගන්න ටිකෙන් ටික අඩු වෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා මම ලෝකයට කරුණ දෙකයි දේශනා කරන්නේ. ඒ තමයි සැපතත් සැපේ ලබන මාර්ගයක් කියලා. සැපය සැපේ ලැබෙන මාර්ගයක් තිය මම දේශනා කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි දුකත් දුක නැති කිරීමක් දේශනා කරන්නේ. මේක තමයි බුදුවරයාගේ ප්‍රධාන දේශනය. කල්පනා කළ බලන්න පින්නතුනි අපේ හිතේ සතුට අඩු වුණා නම් සතුට අඩු වෙන්න හේතුව මොකද්ද කියලා. අපි පුඩා කාලේ හරියම සතුටෙන් හිටියේ නේද? ඉස්කෝලේ බාර දෙන්න ඉස්සෙල්ලා අපි හරිය සතුටෙන් හිටියා. අපේ කමිසවල එහෙම සාක්කුත් නැහැ ඒ කාලේ. සාක්කුවල දාන කරන් දෙයක්වත් අපේ නැහැ ජීවිතේ. නමුත් ඒ පුඩාම කාලේ අපි හරිය සතුටෙන් හිටියේ. නමුත් ඒ සතුට පින්නතුනි අපි හිතුවා ඉස්කෝලේට ගියාට පස්සේ මේ සතුට වැඩි වෙයි කියලා. අපි හිතුවා දැන් මිට විශ්වවිද්‍යාලේ ගියාම මේ සතුට වැඩි වෙයි කියලා. අපි හිතුවා දැන් මිට විශ්වවිද්‍යාලයෙන් සමත් වෙලා උපාධිය ගත්තට පස්සේ මේ සතුට වැඩි වෙයි කියලා. ඇතැම් මිට අපට හිතෙන්නේ ඇති ඇමරිකාවට ආවට පස්සේ මේ සතුට වැඩි වෙයි කියලා. ඇතැම් මිට ලංකාවේදී ඇමරිකන් එම්බසියට ගිහිල්ලා වීසා එකට රෙකමන්ඩ් එක ගන්නකොට ලොකු සතුටක් ඇති වුණේ නේ. ලොකු ජයග්‍රහණයක් ලැබුණා කියලා අපට හිතෙන්නට ඇති. නමුත් පින්නතුනි මේ ආපු ගමන් මගේදී ඇත්තටම බැලුවොත් පින්නතුනි අපට සතුට වැඩි වෙලාද තියෙන්නේ? අපි පුඩා කාලේ ඉඳන්ම පින්තූර ටික අවුරුදු පතාම අපේ අවුරුද්දට එක ගානේ පින්තූර අරගෙන පින්තූර ටික එක දිගටම තියුවොත් බිත්ති එල්ලලා බලන්න අපි වැඩිපුරම සතුටෙන් හිටියේ කොයි කාලෙද කියලා. දැන් අපි වේගයෙන් දුවගෙන එන මේ අනාගතයේ සතුට තියෙයි කියලා නේ. මහා වේගවත් ගමනක් මේ යන්නේ. අවංකව කල්පනා කරලා බලන්න පළවෙනි අවුරුද්දේ ඉඳන් අවුරුදු පතා පින්තූර ටික ඔක්කොම එක පිළිවෙලට තිබුණොත් අපි වැඩිපුරම සතුටෙන් හිටියේ කොයි කාලෙද කියලා. තමන්ට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි තාම ඒකට අපිට හිතන්න වෙලාවක් ආවේ නැහැ. අපි තාම හිතන් ඉන්නේ මේ තියෙන වැරදි කිවරෙච්ච කාලේ සතුට තියෙන කියලා. පින්නතුනි අපි දහම දැනගන්නකම් අපි සතුට හොයනවා මිස සතුට විඳින්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. අපි හැමදාම සතුට හොයන අය. අපේ ජීවිතය අවසන් වෙන්නේ සතුට හොයමින්. සතුට විඳින්නේ නැහැ අපි. සතුට විඳින්නේ පින්නතුනි සැබෑ ලෙසම බුදුදහම දැනගත්තු දවසට අපි. කල්පනා කරලා බලන්න පින්නතුනි අර සතුට අපෙන් ටිකෙන් ටික අඩු වෙන්න හේතුනේ මොනවද කියලා. ඒ හේතු වෙච්ච කාරණා අතරින් ප්‍රධානම කාරණයක් තමයි අපේ අනිත්‍යයේ අඩුපාඩුකම් බැලීම. දැන් අපි කුඩාම කාලේ කෙනෙක් දැක්කාම ඒ අයගේ අතීතයේ මෙහෙම කෙනෙක්, එයාගේ චරිත ලක්ෂණ මෙහෙම කියලා අපි මොනවාක්වත් හිතන්නේ නැහැ. ඕන කෙනෙක් එකපාරම hina වෙනවා. කවුරු හරි වඩා ගන්න කැමති නම් අපි ඒකට කැමති වෙනවා. අපිට එයා ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අපිට ඒ තැනත්තා ගැන කිසිම සැකයක් නැහැ. අපිට ඒ තැනත්තා වැරදිකාරයෙක් කියලා අපි කිසි විදිහකට දන්නේ නැහැ. අපි හිතලවත් නැහැ. නමුත් අද අපි බොහෝ දෙනෙක් දකිනකොට ඇතැමිට අපි යා හඳුනන කෙනෙක් නම් අපිට එයාගේ අතීතයේ සිදුවෙච්ච අඩුපාඩුකම් මතක් වෙනවා. ඇතැමිට යා නාඳුනන කෙනෙක් නම් අපිට එයා ගැන සැකයක් ඇති වෙනවා. මෙන්න පින්තුනි සතුට අඩු වෙන හේතු වෙච්ච ප්‍රධාන කාරණා දෙක. එනිසා නැවත අපි මුල් මට්ටමට සතුට ගන්න කැමති නම් ඒකට කියන්නේ මේ පොඩි ළමයෙක් වගේ ඉන්නේ කියලා නෙමෙයි කියන්නේ. පොඩි ළමයා එහෙම සතුටෙන් හිටියට එහෙම අමනාපකම් නැතුණාට ඒක අවිද්‍යාවේ අඩුවක් නෑ. අවිද්‍යාව උඩරිම තියෙන ඒ දරුවගේ. අපි යන්නේ අවිද්‍යාව දුරු කරමින් තමයි මේ ද්වේෂය අඩු කිරීම, අමනාපකම් අඩු කිරීම මේ ගමන් මගේ අපි යන්නේ. අපි අවබෝධයෙන් යන්නේ. ඒක අපේ වෙනස. මෙන්න මේ සතුට කරා නැවත යන ගමනේදී පින්නතුනි අපේ ළඟ ඇති කරගැතිවුතු ප්‍රධානම ලක්ෂණයක් තමයි මෛත්‍රී සහගත බව වැඩි දියුණු කර ගැනීම. මෛත්‍රී සිතුවිලි වැඩි දියුණු කර ගැනීම. බුදුහාඳුරන්ගේ පින්නතුනි ධර්ම දේශනා 100ක් බැලුවත්, සූත්‍ර 1000ක් කියුවත්, ඒ සූත්‍ර වලට හරියට බැස ගන්නවා නම් ඒ සූත්‍ර හැම එකෙම විවිධ වචන, විවිධ ගාථා, විවිධ වචන භාවිතා කළ තිබුණා. උන්වහන්සේ හැම දහමකින්ම ફોકસ කරලා තියෙන්නේ මෙන්න මේ මෛත්‍රිය දිනු කර ගැනීම සඳහායි. උදාහරණයක් ඇටට ගත්තොතින් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා විනෙය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියලා. ලෝකයේ පිළිබඳව දැඩි ලෝභයත් දෝමනසත් දුරු කරගන්න කියලා ආරම්භයේදීම. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලදී මුලින්ම දේශනා කරනවා දානමයන් පුණ්‍ය කිරෙවත්තු, සීලමයන් පුණ්‍ය කිරෙවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරෙවත්තු කියලා. දාන සීල මේ පින්කම් කරන්න කියලා. දන් දෙනකොට පින්නතින අනිත්‍ය ගැන තියෙන අමනාපකම් අඩු වෙනවා. ඒ වගේම ලෝභය අඩු වෙනවා. සිල් රකින්නකොට ලෝභයේ දේශ අඩු වෙනවා. කරණිමෙත සූත්‍රයේ සඳහන් කරන පින්නතුනි මේ මෛත්‍රිය දිනුකල අපි උපරිමයට ගියාම කොහොමද? සඳහන් කරනවා මාතා යතහන යම් පුත්තන් කියලා කාරණයක්. කෙනෙක් මුණ ගැහෙනකොටම හරියට අම්ම කෙනෙක් එකම දරුවා දැස බලන විදිහේ සෙනෙහසක්, කරුණාවක්, දයාවක් පුද්ගලයන් ගැන අපට දැනෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි දහම තුලින් අපි ලබන ආවාසය. මෙවැනි මානසිකත්වයක නම් අපි ඉන්නේ පින්නතුනි අද අපි කතා කරන විවේචන කරන දේවල් වලින් කාලය භාගයකටත් වඩා අපිට ඉතුරු කරගන්න පුළුවන්. අද අපේ මානසික පීඩා, අනිත්‍යයේ චර්යාවන් වලදී අපේ හිතේ ඇතිවන අමනාපකම් රැස්කින් අපට නිදහස් වෙන්න පුළුවන්. මේකයි පින්නතුනි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ස්වභාවය. ධර්මීය අකාලික බව කියන්නේ මේක. මේක මේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන තියෙන ධර්මයක් නෙවෙයි. මේ ලෝකේ දුකෙන් ඉඳලා පින්නතුනි මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ ගියත් වැඩක් නැහැ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මරණයෙන් පස්සේ සුගතිගාමි වීමක් ගැන කියනව නැත්තේ නෑ. නමුත් මේ ධර්ම පිළිපදින්න ආරම්භ කළ මොහොතේ පටන් මෙයාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක්, ලොකු වෙනසක් ඒ පුද්ගලගේ ජීවිතය තුළ දැනෙනවා. මෙන්න මේ වාසිය පින්නතුනි ලබා ගන්න. මේක ධර්මයේ තුලින් විතරයි අපට ලබා ගන්න පුළුවන්. ලෝකේ කොයිතරම් ඉහළ උපාධි ගත්තත් අපට මේ මානසික සුවය ලබන්න බෑ. ඇතැම්මිටේ උපාධි ගන්න අපේ මාන්නේ වැඩිවීම වෙන්නේ. අපි අනිත්‍යයෙන් වෙන් වෙනවා, අනිත්‍යය දුරස් කරනවා, අනිත්‍යයෙන් කැපිලපේන උත්සාහ කරනවා. අර මුලින් තිමිච්ච අනිත්‍යයත් එක්ක එකට සමගින් වැඩ කරන ගතියත් අපේ නැති වෙනවා. නමුත් ධර්මයත් එක ගියොත් එහෙම වෙන්නේ නැහැ. එයා ඉහළම උපාධිය අරගෙන සාමාන්‍ය කෙනෙක් වගේ ආයෙන්න පුළුවන් මට්ටමට එනවා. එනිසා පින්නතුනි සතුට ලබන මාවතෙහි ප්‍රධානම කාරණයක් වෙන්නට ඕන අනිත් අය ගැන තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු කරගන්න. මේක ප්‍රධානම දෙයක්. බුදුහාමුදුරෝ දේශනා කරන පින්නතුනි උන්වහන්සේ නිතරම උත්සාහ කළේ අපි උපරිම දක්ෂයන් බවට පත් කිරීම. මේකට කරණීයමැති සූත්‍රය කියනවා සක්කෝ කියලා. දක්ෂ බව කියලා. මොකක්ද දක්ෂතාවය කියලා කියන්නේ? බුදුදහමේ කියන දක්ෂතාවය මොකද්ද? මේ පින්නතුන් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දක්ෂය කියලා කියන්නේ කාටද? ඔව් අප්‍රමාදී කෙනාව. හොඳයි. කොහොමද අපි අප්‍රමාදී වෙන්නේ? අප්‍රමාදී කියන්නේ හුඟක් වැඩ කිරීමද, ඉක්මනින් වැඩ කිරීමද? ධර්මයේ ධර්මයේ මොකද අවබෝධ කරන්නට ඕනේ? මොකද ධර්මය කියලා කියන්නේ? චතුරාර්ය සත්‍යය. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔව් කොහොමද අපි ඒ දක්ෂයක් වෙන්නේ? ඔව් ඇතිවීම නැතිවීම දකින්නට ඕන. හොඳයි. බොහොම හොඳයි. එතකොට පින්නතුනි බුදුදහමේ හැටියට දක්ෂයක් නම් බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් අනිත්‍යතාවය දකින්නට ඕන. ඒ වගේම වඩාත්ම වැඩි වේලාවක් ජීවිතයේ සිහියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනට ඕන. ඔබතුමේ කිව්වක හරි අප්‍රමාදී බව කියන්නේ සිහිමත් සතිමත් භාවයමයි. මයින්ඩ්ෆුල්නස් කියලා අපි කියන්නේ අවයානස් එක කියලා. වැඩිපුර වාර ගානක්, වැඩිපුර කාලයක් ජීවිතේ අපි සිහියෙන් නම් ඉන්නේ, සතිමත් බවෙන් නම් ඉන්නේ. ඒ කියන්නේ අපි සතුටෙන් ඉන්නේ. අපට යම්කිසි මොහොතක සතිමත් බව, සිහි කල්පනාව නැති වුණා නම් ධර්මානුකූලව සතිමත් බව, මේක සම්මා සතිය, මිත්‍යා සතියකුත් තියෙනවා. දැන් ওই පූසෝ බලන්න වගේ සත්තු දඩයම් කරනකොට හුඟ වේලාවක් සිහියෙන් ඉන්නවා ඉලක්කය ගන්න. ඒකට බුදුදහමේ සතිමත් බව කියන්නේ නැහැ. ඒක මිත්‍යා පැත්තට යන්නේ. නමුත් බුදුදහමේ කියන්නේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච හරි දැක්මකින් යුක්ත සිහියක් තියෙනට ඕන. ඒ සිහියෙන් ඉඳගෙන පින්නතුනේ නිදාගත්ත සමන්නේ. අසිහියෙන් ඉඳගෙන මහා පින්කමක් කරනට වඩා වටිනවා සිහියෙන් ඉඳගෙන නිදාගන්න එක. එයාට ඒ මොහොතේ කුසලයක් වැඩෙන්නේ. එයා නිදාගන්නේ ඊළඟ මොහොතේ අවදි වෙලා නැවත සිහිය දිනු කරන අදහසින්. ඒ නිසා ඊට වඩා කියලා මානසිකත්වයක ඉන්නේ. සිහිය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? තමන් ඒ කරන මොහොතෙහි හරි අවධානයෙන් ඒ වැඩේ කිරීම. මේක පින්නතුනි දැන් මයින්ඩ්ෆුල්නස් එක කියන එක හැම සබ්ජෙක්ට් එකම දැන් ගිහිලා තියෙන්නේ. නමුත් ඒක හිතන්නේ මේක බුදුදහමේ කියන මයින්ඩ්ෆුල්නස් එක කියලා. බුදුදහම ඊට වඩා ගැඹුරු දෙයක් කියනවා. බොහෝ දෙනා කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියලා. බුදුදහමෙන් එහෙම කියන්නේ නැහැ. බුදුදහමෙන් අතීතය අමතක කරන්න කියනවත් අනාගතය අමතක කරනවත් කියලා නැහැ. බුදුදහමේ මේ සතිමත් බව වැඩි වෙන්න පිනොතින අතීතය හොඳට මතක් වෙනවා යාට. මතක් කළ පිනොතින රහත් වුණාට පස්සේ මව් කුසේ හිටිය කාලයක් සිහි කරන්න පුළුවන්. මව් කුසේ හිටිය කාලය විතරක් නෙවෙයි මහා කල්ප 4500ක් ආවතර සිහි කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනොතින අනාගතය සිහි කරන්න පුළුවන්. අනාගතය පිළිබඳ සියලුම සැලසුම් වර්තමානයේ දගිනට ගොනා ගන්න පුළුවන්. පින්නතුනි අනාගතය පිළිබඳව ඉතාම සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක කළ තින රහතන් වහන්සේලා. ඒක හොඳට මතක තියාගන්න. අනාගතය අමතක කළ නැහැ. බුදුහාඳුරුව පිරිනවන්ට යාට පස්සේ තුන් මාසයකට පස්සේ රැස් වෙච්ච මහ රහතන් වහන්සේලා 500 නමක් මේ ධර්මයේ අවුරුදු 500ක් නොනැසී පවත්නා විදිය ස්ථාවර පදනමක් දැන් මේ අනිත්‍ය හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු වර්තමානයේ ජීවත් වෙච්ච උත්තමයෝ වර්තමානයේ විතර ජීවත් වෙමු කියලා අද්දක වැඳන් හිටියේ නැහැ. අනාගතයේ පිළිබඳව ඉතාම සාර්ථක සැලසුම් ඉදිරිපත් කළා. අනුරාධපුරයේ රුවන්වැලි සෑය, ලෝමහා ප්‍රාසාදය මේ නිර්මාණ වලට පිනුතුනි මඟ පෙන්වුවේ ඒවට සැලසුම් හැදුවේ අනිත්‍යතාවය හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් සැලසුමක් නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 100කට 200කට ඉලක්ක කරගෙන. නමුත් රහතන් වහන්සේලා සැලසුම් ඉදිරිපත් කරන්නේ නිර්මාණයකට මඟ පෙන්වන්නේ ප්‍රතිසංස්කරණයක් නොමැති අඩුම වශයෙන් අවුරුදු 1000ක්වත් පවතින විදියට. ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරද්දී පින්නතුනි මේ පින්නතුන් දන්නවද කාගේ අතින්ද රෝපණය කළේ? අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය කවුද රෝපණය කළේ? ජම්බුකෝලේ ඉඳන් පින්නතුනි ජයශ්‍රී මහා බෝධිය රැගෙන ආවේ දේවානම්පියන් රජතුමාගේ හිස මතින්. නමුත් රෝපණය කරන අවස්ථාවේදී රජතුමායතුළු මේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා කල්පනා කළා. රජතුමාගේ අතින් රෝපණය කළොතින් බැරි වෙලාවත් රජතුමාගේ අමනාප කෙනෙක් සතුරු කෙනෙක් අනාගතේ රජ වුණොත් රජතුමාත් එක්ක තියෙන අමනාපකමටත් එක්ක මේ බෝධියට හානියක් කරනවා. ඒ නිසා මොකක්ද කලේ? සාමාන්‍ය අප්‍රකට කෙනෙක් එතෙන්ද රැස් වෙච්ච සාමාන්‍ය කෙනෙක් යතිනොයි මේ බෝධිය රෝපණය කළ තියෙන්නේ. ඉන්දියාවේ පින්නතුනි දඹදිව බුදුහාමුදුරුව පිළිතුණු ජයශ්‍රී මහා බෝධිය එදා අශෝක රජතුමා තමන්ගේ ආභරණ සියල්ලක්ම මේ බෝධියට පරිත්‍යාග කරපු අවස්ථාවේදී ඒ පිළිබඳව අමනාප වෙච්ච අශෝක රජතුමාගේ එක්තරා දෙවියක් අර බෝධියට ලොකු හානියක් කළා. ඊට පස්සේ ඇතිවෙච්ච බෝධියක් තමයි දැන් තියෙන්නේ. දමදිව බෝධිය විනාශ වෙද්දී පිනතුනි ලංකාවේ රෝපණය කර බෝධියට වඩා දීර්ඝ අතීතයක් සහිතව වර්තමානයේ දක්වාම තියෙන්නේ. මේ වගේ ඉතාම දෝරදර්ශී වැඩසටහනක් යටතේ මෙම ක්‍රියාත්මක කරපු නිසා. ඒ නිසා සතිමත් බව දිනවන පිනතුනි වර්තමාන මොහොතේ මේ ගතවන මොහොතේ ඉතාම සතුටෙන් කාලය ගත කරන විතරක් නෙවෙයි ඔහු තමයි අනාගතයේ හොඳම කදනම දානගෙන වෙන්නේ. ඒ විතරක් නෙවෙයි එතනත්තා දන්නවා වර්තමාන මේ ගතවන වර්තමාන මොහොතේ අතීතයට යනවා. ඒ අතීතයට ගිහිපු අවස්ථාවේදී අපට අතීතය ගැන හිතෙනවා. ඒ අතීතය ගැන හිතද්දී තමන්ට පසුතැවිල්ලක් ඇති නොවන විදියට දුකක් සිත් පීඩාවක් ඇති නොවන විදියට තමන්ගේ වර්තමාන මොහොත ගත කරනවා. අපේ වර්තමානයේ තමයි පින්නතුනේ අතීතෙට ගිහිලා තියෙන්නේ. අප ගැන සිතනකොට අපේ හිතේ දුක් පීඩා ඇතිවන හේතු තියෙනවා නම් සිද්ධි තියෙනවා නම් ඒ සිද්ධි වලින් අපි හැකිතා දුරස් වෙනවා. හැකිතා කේවවම කරනවා. හැකිතා කේවගෙන් මග හැරල යනවා. අපි යම්කිසි දෙයක් සිද්ධ කරන අනාගතය අපට සතුට වෙන පුළුවන් නම් එවැනි දේවල් අපි හැකිතා ජීවිත තුළින් කරනවා. මොකද පින්නතුනේ අපේ ජීවිතවල වැඩිපුර අපිට මතක් වෙන අපි අතීතයේ කරපු කියපු දේවල්. ඒ නිසායි අතීතයේ සිහිපත් වෙද්දී දුක් මුසු මුහුණින් ඒ ගැන සිහි කරන්න පුළුවන් දේවල් හැකිතා ජීවිතය අඩු කරනවා. ඒ සඳහා පින්නතුනේ හැකිතා කේත නැත්තා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මේ වර්තමාන මොහොතේ තැනැත්තා කරනවා. මේක තමයි දක්ෂතාවයේ ප්‍රධාන ලක්ෂණය. ඒ පුද්ගලයාට ජීවිතයේ වැදගත්ම දවස තමයි අද දවස. අද තමයි ජීවිතයේ වටිනාම දවස යාට. යම්කිසි වැඩක් කරන මොහොතේ තමයි සතුට තියෙන්නේ. වැඩේ කළා ඉවරුණාට පස්සේ නෙවෙයි සතුට වෙන්නේ. මෙන්න මේක පින්නතුනේ බුදුදහමෙන් අපට ලැබෙන ආදර්ශය. අපි බොහෝ විට හිතන්නේ වැඩක් කළා ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඇතැමිට කෑම බීමක් උයනකොට උයලා ඉවරුණාට පස්සේ සතුට කියලා හිතන්නේ. දරුවෝ ඇතැමිට ඉක්මනට ලොකු මහත්යලා විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙනගෙන දරුවෝ ටික විවාහ වෙච්ච කාලේ සතුට තියෙන කියලා හිතන්නේ නේ. එතකොට දරුවේ දකින්නවත් නැහැ පින්නතුනේ. අපි හිතන් ඉන්න දරුවන්ගේ නිදහස වල ඔක්කොම ටික කල්ලා ගෙවල් දොරවල් වල නයිතුරුස් ගෙවල් ඔක්කොම ඉවරච්ච කාලේ සතුට තියෙන කියලා. එහෙම වෙච්ච කාලේ පින්නතුනේ කන්නාඩි ළඟට ගිහිල්ලා බලනකොට අපි හුඟක් වයසට ගිහිල්ලා. ඇතැමිට හැරමිටියත් අතරන් තමයි කන්නාඩි ළඟට යන්න වෙන එක බලන්න. පින්නතුනේ අපේ දහම තේරුම් ගන්න අපට පේනවා සතුට තියෙන පින්නතුනේ මේ වර්තමාන මොහොතේ. අතීතයේ අනාගතය අමතක කළ වර්තමානයේ සින්දු කියේ කිය මත්යන් පානය කරමින් හිටියට සතුට ලැබෙන්නේ නැහැ. ඒ සතුට නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පින්නතුනේ මන දැක්මකින් යුක්තව කුසලයේ පිහිටලා අනිත්‍යතාවයේ දකිමින් වර්තමාන මොහොතේ කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක තමයි පින්නතුනේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අපිට මේ මොහොතේ අපේ මානසික ස්වභාවය ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. මේ කරන වැඩේ ගැන සතුටින් තෘප්තියෙන් එක කරන්නට ඕන. වාහනයක දුර ගමනක් යන නැගිට පස්සේ වාහනේ ගමනාන්තයේ හිත මෙච්චර කාලයක් ගත වෙනවා කියලා හිත පින්නතුනේ මනසින් දුක් වෙන්න එපා. වාහනේ නැග මොහොතේම එතන ඉඳන්ම සතුටෙන් යන්න. හිත කුසලයේ යොදමින් යන්න. වටා පිටාවේ දේවල් පුළුවන් නම් බලමින් යන්න. ඒ බොහෝ දේවල් ඔබ වෙනුවෙන් සූදානම් කළ තින ඔබට සතුට ලැබෙන්න. මෙන්න මේ සතිමත් බවත් එක්ක පින්නතුනේ අපට වර්තමානයේ මේ මොහොතේ සතුට අපට ලැබෙනවා. මෙන්න මේක අපේ ජීවිතයේ පින්නතුනේ ලැබෙන දක්ෂ කෙනාගේ ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් මේක. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් මතක් වෙනකොටම සාමාන්‍ය අවස්ථාවේදී අපි ඒ තැනැත්තාගේ කිසියම් අඩුපාඩුවක් තියෙනවා කියලා අපට මතක් වෙනවා. නමුත් අපට හරියට ධර්මඥානයක් තියෙනවා නම් අපට සිහිනුවණ හරියට තියෙනවා නම් අපිට තේරෙනවා පින්නතුනි අපි යම්කිසි කෙනෙක්ගේ අඩුපාඩුකමක් ගැන හිතනවා නම් ඒ හිතන්නේ ඒක නැත්තා අතීතයේ කරපු යම්කිසි දෙයක් ගැන හිතන්නේ. දැන් අපි කියමු අපිට කවුරු හරි බැන්නයි කියලා. කෙනෙක් ගැන අපිට මතක් වෙනවා. නැත්තම් මුණ ගැහුණාම එයාගේ අතීතය මතක් වෙනවා හොලා බැන්නයි කියලා. ඇතැම් විට ඒ බැනපු කෙනාට පින්නතුනේ මතකවත් නැහැ බැනද කියලා. එයාට ඒක අමතක වෙලා. අපිට මේක හොඳට මතකයි. ඒ වෙලාවත් එක මතකයි. දවසක් මතකයි. ඒ බණින වෙලාව හිටිය අනිත්‍යයත් මතකයි. අපි අර සිද්ධිය එහෙම අපේ මනසට ගන්නවා. අර බැනපුට නැත්තා ඒවලේ බැනල එතනින් අමතක කළා. අපි ඒක රෙකෝඩ් කරලා රිවයින් කර කර අපි නැවත යාගෙන් බැනුම් අහනවා. මේකෙන් කියන්නේ මේ බැනපු කෙනා අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ සිද්ධිය මතක් වෙනකොටම පින්නතුනේ නුවණින් දකින්න තමන් මේ දැන් රීඩ් කරන්නේ තමන්ගේම මයින්ඩ් එක කියලා. ඒ සිද්ධියට අපි මොහොතකටවත් අපි ඒ සිද්ධියට යන්නේ නැහැ. නමුත් අයෝනසෝ මානසිකාරයෙන් ඉන්නකොට අපට හිතෙන්නේ පින්නතුනේ ඒ සිද්ධියට එහෙම මේ සිද්ධිය තාම රඟ දැක්වෙන්නේ කියලා අපට හිතෙන්නේ. නමුත් මේක සිහි වෙනකොටම අපට නොනින් සිහි කරන්න පුළුවන් නම් තමන් මේ දැන් දකින්නේ තමන් මේ සිහි කරන්නේ තමන්ගේම මනසයි. ඒ මනසත් ධර්මාරම්භනත් කියන මේ කරුණු දෙක එකතු වෙලා මනෝ විඥානයේ හැටියට වර්තමාන මේ මොහොතේ ඇතිවන සිද්ධියකුයි තමන් මේ අත්විඳින්නේ කියලා නොනින් දකින්න. මෙන්න මේ දකින්න තමන් දක්ෂ වෙනවා නම් තමයි බුදුහාමුදුරු සක්කෝ කියලා කියන දක්ෂය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ ඇමරිකාව වගේ සමාජයක් දක්ෂය කියලා කියන්නේ GPA එක වැඩි නම් ක්‍රෙඩිට් වැඩි නම් දක්ෂය කියලා කියනවා. නමුත් වෙනතුනේ අධ්‍යාපනයේ ආර්ථිකයෙන් අපි ඉහළට ගියත් අපි මානසින් දුක් නම් විඳින්නේ වෙනතුනේ අපි දක්ෂ නැහැ. මෙන්න මේක තමයි බුදුදහම කියන දක්ෂතාවය. මේ දක්ෂතාවයේ පින්නතුනි ඇති කර ගැනීමේදී පළවෙනි පියවර තමයි මේ සිද්ධාන්තය මේ හරියට දුක ඇතිවන ක්‍රමය නුවණින් කල්පනාවෙන් සිහි බුද්ධියෙන් අහලා දැනගන්නට ඕන. අහලා දැනගත්තට විතරක් මදි පින්නතුනි, මේ අහලා දැනගත්තු දේ තමන්ගේ මතකයේ තියාගන්නට ඕන. මේක ටිකෙන් ටික මෙනෙහි කරන වාර ගන්න දිනපතාම වැඩි වෙන්නට ඕන. මේකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. නැත්නම් මේකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝනිසෝ මානසිකාරය තරම් මිනිස්යාට යහපත පිණිස හේතු වන, මිනිස්යාගේ දුක නැති කිරීමට හේතු වන කරුණු අතරින් යෝනිසෝ මානසිකාරය වගේ වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? සිහිනුවණින් කටයුතු කිරීම. වෙනත් විදියකින් අපට පැහැදිලි තේරෙන සිංහලෙන් කියනවා නම් දුක ඇති නොවන විදියට යමක් ගැන සිහි කිරීම. මනසට දුක් පීඩා ඇති නොවන විදියට අපට එදිනදා ජීවිතයේ සිහිපත් වන කරුණු ගැන සිහි කිරීම. උදාහරණයක් හැටියට යම්කිසි සිද්ධියක් අපට සිහි කරනකොට මනසට පීඩාවක් එනවා නම් අපි හැකිතාක් මුලදි කරන්නේ ඒ සිහිපත් වෙන වාර ගන්න අඩු වෙන විදියට අපේ හිත යොදනවා. දැන් ওই විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා, මේ පිනතුන කියවල බලන්න, සමහර විට මේ පිනතුන අහලත් ඇති. ඒ විතක්ක සංඨාන සූත්‍රයෙන් කරුණු කිහිපයක් ගැන කියනවා මානසික පීඩා අඩු වෙන විදියට. ඒ එක ක්‍රමයක් තමයි අඤ්ඤ විතක්ක කියන එක. වෙනත් විතර්කයකින් අර තියෙන මානසික පීඩා ඇතිවන කාරණය දුරු කරන්න ඕන. දැන් උදාහරණයක් හැටියට පිනතුනි බලන්න, කල්පනා කරලා බලන්න. දැන් අපිට මොකක් හරි අපි කියමු ලෙඩකින් ඉන්නවා කියලා, අපි කියමු දැඩි හිසරදයක ඉන්නවා කියලා. අපි ඇතැම් විට බොහෝ වේලාවක් හිසරදෙන් ඉන්නවා. ඇඟ වදක් වේදෙනවා, හිස හරියට අමාරුවෙන් අපි ඉන්නවා. මූණත් සවුත් වෙලා, මූණේ ලස්සනක් නැතිලා අපි ඉන්නවා. මෙහෙම ඉන්න අවස්ථාවක පින්නතුනි අපේ ඉතාම හිතවත් කෙනෙක් එනවා ඈත ඉඳලා. අපි ඉතාම කැමති, ඉතාම ආදරය කරන කෙනේ අවුරුදු ගානකට පස්සේ අපිව මුණ ගැහෙන එනවා. ලොකු තෑගි බෝගස් අරගෙන එනවා. ආපු ගම මොකද්ද වෙන්නේ? අර හිසේ රදෙන් පීඩාවෙන් හිටිය අපට මොකද්ද වෙන්නේ? හිසේ රදේ නැති වෙන වෙලාද? හිසේ රදේ පොඩ්ඩක්වත් නැතුනේ නෑ පින්නතුනි. හිසේ රදේ එහෙම තියෙනවා. ඒ හිසේ රදේ යටපත් වෙලා ඊට වඩා අර යාළුවාගේ හොඳ ගතිගුණ, ඒ සතුට අපේ හිතේ වැඩි වෙනවා. අර දුක සම්පූර්ණයෙන්ම නැති වුණා වගේ අපට එන්නේ. පින්නතුනි මෙන්න මේ සිද්ධාන්තයම තමයි අපේ ජීවිතේ සම්පූර්ණම තියෙන්නේ. ඒ නිසා මේක ඇති වෙන නම් සාමාන්‍ය අපේ වර්තමානයේ කරන්නේ මේක తాවකාලික යටපත් වෙන විදිහේ බොහෝම සාමාන්‍ය දේවල් තමයි අපි එදිනෙදා කරන්නේ. දැන් එක ඉරියව්වක වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉනකොට ටිකක් අමාරු නම් ඒ ඉරියව්ව වෙනස් කරනවා. ඇතැම් විට ටිකක් වෙලා යනකොට බඩගින්න මොන හරි කෑම කනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉරියව් වෙනස් කිරීම සහ සාමාන්‍ය සරල දේවල් ටිකක් තමයි අද අපි ජීවිතේ කරන්නේ. මේ ජීවිතයේ දුක නැති වෙන්න කියලා. ඒකන දේවල් කියන්න පුළුවන් මේ නැත්තම් දන්න වේවායි. නමුත් පින්නතුනි ඒ කරන දේවල් පින්නතුනි ඉතාම සුළු මොහොතකින් නැවතයි වෙනස් වෙනවා. නමුත් බුදුදහමෙන් තමයි මේක හරියට අපට මේක දීර්ඝ කාලින විදියට මේ දුකෙන් නැති දුක නිදහස් වෙන විදිය ක්‍රමය අපට කියන්නේ. අන්න එදින්දි පින්නතුනි ප්‍රධානම දේ තමයි හිතේ ඉහළම මට්ටමට සතුට කැඳෙන විදිහේ මානසික චින්තනයක සතිමත් බවක තමන් නිතරම යෙදෙන්නට ඕන. ඒකේ පළවෙනි පියවර තමයි අපි සඳහන් කර ආහාරයට හැදිතා මෛත්‍රී භානාව වඩන්න. වඩන්න වඩන්න පින්නතුනි අපට එදිනදා මුණ ගැහෙන අය අපේම ළඟම ඥාතීන් වගේ අපට පේන්න ගන්නවා. ඇතැම් විට අපේ දරුවන්ට අපි හුඟක් ආදරෙයි. දරුවෝ වෙනුවෙන් තමයි අපි ඔක්කොම කැපවීම කරලා තියන්නේ. ඇතැම් විට ඒ අපේම දරුවෝ වෙලින් නැහැ පිනතුනේ ආත්ම භාව හතරක පහකදී අපේ දරුවෝ වෙල හිටියා වෙන පුළුවන්. ඇතැම් විට අපි අල්ලපු ගෙදරත් එක අමනාප වෙලා ඉන්නේ. අල්ලපු ගෙදර ඉන්න පුළුවන් ඒ වගේම දුව දරුවෝ පිනතුනේ ආත්ම භාව සිය ගානකදී අපේ දරුවන් ඇච්චාය. ඒ දරුවෝ ටික මැඩගෙනයි අපේ දරුවෝ ඉස්මතු කරන්න අපි මේ යන්නේ. මේ ආත්ම භාව හතරකදී පහකදී දරුවෝ වෙච්ච අපේ ගෙදර ඉන්න ළමය වෙනුවෙන් අපි කැප වෙනවා. අල්ලපු ගෙදර ඉන්නවා ආත්ම භාව සිය ගානකදී අපේම දරුවන් ඉච්චයි. මෙන්න මේ දැක්ම වැඩි වෙනවත් එක්කම පින්නතුනි මගේ දිනුව වගේම අනිත්‍යගේ දිනුවත් මගේ දිනුව වගේ අපි බලන දවසක් එනවා. එදාට මගේ ගොඩ වැඩි කරගන්න මම දිනු වෙන්න මම කැපී පෙනෙන්න අනිත්‍යය යටපත් කරන්න කියන මෙන්න මේ මානසික සතුට අඩු වෙන විදිහේ මානසිකත්වයෙන් අපි සතුරාම වෙන් වෙනවා. මගේ දිනුව අනිත්‍යයේ දිනුවක් විදිහට සලකනවා. අනිත් කෙනාගේ දිනුව මමම දිනුනායි කියන හැඟීමෙන් අපි සතුටෙන් මුදිතා ගුණෙන් ඒක ගැන අපි බලනවා. අනිත්‍යයේ දුකේ වි අපි දිහට වෙනවා. වර්තමාන මොහොතේ පින්නතුනේ දුකේ නිදහසන විතරක් නෙවෙයි අනාගතයේ අපට දුක් පීඩා ඇති වෙන්න කරුණු රාශියක් අපි ඉදිරියේ තියාගෙන තමයි ඒව අමතක කරලා මේ hina වෙමින් ඉන්නේ අපි. අනාගතයේ අඬන්න හේතු වෙන කඳුළු බිඳු රාශියක් සංගවාගෙන තමයි අපි මේ ඉන්නේ. ඒක අමතක කරන්න එපා. අපට කියලා අම්මල තාත්තල ඉන්නවා නම් අපට කියලා ළඟම ඥාතීන් ඉන්නවා නම් අපට කියලා දූ දරුවෝ ඉන්නවා නම් අපට කියලා ඉඩකඩම් තියෙනවා නම් ඒ මොකක්වත් නැති වුණත් පින්නතුනි මට කියලා ශරීරයක් තියෙනවා නම් ඔබට කියලා ශරීරය දැඩිව තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවා නම් මතක තියාගන්න අනාගතයේ අඬන්න ඔක්කොම සූසුකන් ටික තියාගෙන ඉන්නේ. නමුත් සම්පූර්ණ වර්තමාන සමාජයේ විශේෂයෙන් බටහිර සමාජයේ සම්පූර්ණ සිදු කරන්නේ මේක අමතක කරලා මේක යටපත් කරලා සතුටෙන් ඉන්න ක්‍රමයක් තමයි දේශනා කරන්නේ. නමුත් බුදුදහමේ වෙනස මේකයි. බුදුදහමේ කරන්නේ මෙන්න මේ අනාගතය දකිමින් අනාගතය පිළිබඳව ඉතාම සතිමත් බවෙන් ඉතාම බුද්ධිමත්ව නුවණ තබලා ඒ නුවණ එක්ක වර්තමානයේ සතුටටපත් කිරීම තමයි කරන්නේ. පින්නතුනේ අද වගේ දවසක අපි සමරණ බුදුහාමුදුරුවෝ පින්නතුනි ලෝකේ පහළුණේ අපට අනාගතයේ ඇති වෙන තියෙන දුක් පීඩා වලින් අපව නිදහස් කරන්නයි. අපට විඳින්න තියෙන දුක් ටික සියල්ලම බුදුහාමුදුරුවෝ විඳලා තියෙන්නේ. අපිට අඬන්න වෙන දේවල් ටික ඔක්කොම බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් අඬලා තියෙන්නේ. අපිව අඬවන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. අනාගතයේ අපට හඬන්නට වැළපෙන්නට කඳුළු සරන්ට සිදුවන හේතු වලින් අනාගතයේ දිනෙවි වර්තමාන මේ මොහොතේදීම අපිව නිදහස් කරන්නයි බුදුවරේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. මේක හොඳින් මතක තියාගන්න. මෙන්න මේක හරියට අපි දැනගෙන අපි දුකේ නිදහස් නැහැ කියලා කියන්නේ අනාගතයේ ලෙඩ දුක් හැදෙනකොට මේ ශරීරය වෙනස් වෙනකොට ඉතාම ළඟම සමීපම ඥාතීන් මිය ගිහිල්ලා ප්‍රිය විප්‍රයෝගය තමන්ට දැනෙනකොට ඒ මොහොතේ තමන්ට දුක් ටික නිදහස් වෙන පුළුවන්. ඒ දුක් ටික නිදහස් වෙන අනාගතේ නෙවෙයි පිනතුනි. ඒ දුක් ඇතිවීමට හේතු වන හේතු ටික මේ වර්තමාන මොහොතේ මෙයා නැති කළ තියෙන්නේ. මෙන්න මේ සඳහා පිනතුනි, ඉතාම අනුපිළිවෙලින් යන වැඩපිළිවෙලක් අපට දේශනා කළ තියෙන්නේ. හිතන්නකෝ මේක අමාරුයි කියලා. මේ ධර්ම තමයි පිනතුනි අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළම දේශනා කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. මේ ධර්මම තමයි අතීතයේ වැඩ සිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේම දේශන එකයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා නම් අනාගතයේ ශාසනයක මේ දුක නිදහස් වෙන්න පිණිතුනේ. එහෙනම් අපි අනාගතයේ වෙනකම දුක් විඳින්නේ නැහැ, සතුටෙන් ඉන්නේ. අපි පිණිතුනේ හරියට ගෞතම බුදුහාඳුරන්ගේ පණිවිඩය දැනගත්තොත් අපි මෛත්‍රී බුදුහාමර නෙමෙයි පින්නතුනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් අපි දැනගත්ත වෙනවා. අපි දීපංකර බුදුහාමරත් අපට මුණ ගැහෙනවා. අටවිසි බුදුරජාණන් වහන්සේලාම අපට මුණ ගැහෙනවා. ගෞතම බුදුහාමරන්ගේ සදහම් පණිවිඩය අපි තේරුම් ගත්තොත්. එනිසා බුදුහාමර දේශනා කරනවා මේ අනුපිළිවෙල පින්නතුනි ඉතාම පැහැදිලි පියවරෙන් පියවර ඉදිරියට අපේ දක්ෂතාවයේ වැඩි කර ගැනීම සඳහා යන ගමන් මඟසයි අපි යන්නේ. මේ පින්තුන් හිතන්න එපා මේක අපට අමාරුයි කියලා. මේ පින්තුන් අමාරු දේවල් වාග්යගෙන තියෙන්නේ. ඇමරිකාවට ආවයි කියන්නේම අමාරුකම් වලින් භාගයක්ම ජයගෙන තියෙන්නේ. දුෂ්කරතාවයන් භාගයක්ම ජයගෙන මේ පින්තුන් ඉන්නේ. දුක් විඳින්නට මේ ඇත්තන් සෝදානම් අය දුක් විඳපොයි මේ ඇත්තන්. ලංකාවට හිටියට වඩා දුක් විඳිනවනේ ඇමරිකාව හිටියාම. ලංකාවේ වගේ සරලව ජීවත් වෙන්න බෑ මෙහි ඉන්නකොට. හුඟක් මහන්සි වෙන වෙනවා. හුඟක් වෙලාවක් වැඩ රාජකාරී කරන්න වෙනවා, රැකියා ආරක්ෂා කරන්න වෙනවා. ලංකාවේ නිකන් හිටියත් කැම ටික හම් වෙනවා. අලුත් ගෙදරට ගියාම කැම ටික මාසේ ගමේ ගෙවල් වලට මාරු වෙයි කියත් කැම ටික ගන්න පුළුවන්. මෙහි එහෙම බෑ පින්නතුනි. මෙහි ලොකු කැපවීමක් කළා. අධ්‍යාපන වෙනුවෙන්, ආර්ථික වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. ලොකු බුද්ධියක් මෙහෙවලා. ඒ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකින්ම ආපු ඉහළම බුද්ධිමතුන් සමග එකට ඉගෙන කියාගෙන එකට වැඩ කටයුතු කරලා බුද්ධිය ප්‍රඥාව බොහෝසේ පන්නරය ලැබු පින්නතුන් ඔබ. එනිසා ඔබට මේ ධර්ම අහන්නට, ධර්මෙන් ඔබ දක්ෂ වෙන්නට ඔබට එතරම් අමාරු නෑ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපට කාලය නෑ කියලා සමහර අය කියන මේ ධර්මයේ හැසිරෙන්න. මේකත් පින්නතුනි අපට තියෙන වැරදි අවබෝධයක්. යම් කිසි කෙනෙක් කියනවා නම් බණ අහන්න කාලේ නැහැ කියලා, ඒක අපට පිළිගන්න උනත් පුළුවන්. නමුත් පින්නතුනි ධර්මයේ හැසිරෙන්න කාලේ නැහැ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒකට හේතුව? අපට කාලයක් වැය වෙනවා නම් වැය වෙන්නේ හොඳ අවධානයෙන්, හොඳ සතිමත් බවකින් බණ අහන්න විතරයි අපට කාලේ වැය වෙන්නේ. ධර්මයේ හැසිරීම පින්නතුනි හුස්ම ගැනීම හා සමාන දෙයක්. ධර්මයේ හැසිරීමට අපට තියෙන ඕනේ එකම සුදුසුකම මේ සතිමත් භාවය විතරයි. නිතර අපි සිහියෙන් ඉන්නවා නම් තමන්ට ජීවිතේ මොනගැහෙන හැම අත්දැකීමක්ම භාවනා කමටහන් බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ මුහුණ පාන හැම අමීරි අත්දැකීමක්ම ඔබ සැබෑ ලෙසම ධර්මයෙන් ප්‍රතිඵල ලබලාද කියලා ඔබට මැන බලන්න, උරගා බලන්න ඔබටම අධ්‍යයනය කරන අවස්ථාවක් ඒක. ඇයි එහෙම කිව්වේ? බාහිර කෙනෙකුට පුළුවන් නම් ඔබට ඔබව ඉක්මනට කේන්ති ගස්සන්න. බාහිර කෙනෙකුට රූපයක් වෙනස් කළා, සංඥාවක් වෙනස් කළා, ඔබගේ තියෙන මානසික ස්වභාවය, ඔබගේ තියෙන සංසුන් බව නැති කරන්න කෙනෙකුට පුළුවන් නම් ඒකේන ඔබ අදක්ෂයි කියන එක. ඔබ අදක්ෂයි. බාහිර කෙනෙකුට යමක් ඔබට දීලා ඉක්මනට ඔබ සතුරු කරන්න පුළුවන් නම් ඒත් ඔබ අදක්ෂයි. බාහිර කෙනෙකුට ඔබ ගැන ගුණකතනයක් කරලා ඔබ ඉක්මනටම සතුටටපත් කළා, ඔබ මාන්නයටපත් කරන්න යම් කෙනෙක් බාහිර කෙනෙක් දක්ෂ නම් ඒ කියන්නේ ඔබ අදක්ෂයි කියන එක. එනිසා පින්නතුනි ඔබගේ ලෝකයේ සතුටටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාඳුරන්ට විතරයි. ඔබේ ලෝකයේ ඔබව සතුටටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ සැබෑ ලෙසම ධර්මයට විතරයි. ඔබගේ ලෝකයේ සැබෑ ලෙසම ඔබ සතුටටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ ආර්ය සංඝරත්නයට විතරයි. ඔබ ජීවිතේ යම් කිසි දෙයක් ගුණකතනයක් සැබෑ ගුණකතනයක් කරනවා නම් ඒ කරන ගුණකතනය බුදුහාමුදුරුවෝ කෙරෙහි කරන ගුණකතනයක්. ඔබ ජීවිතේ යම් කිසි ගුණකතනයක් අනිත් අය ගැන අගය කිරීමක් කරනවා නම් කරන්නේ ධර්මයේ තියෙන වැදගත් කාරණයක්. ඔබ යම් කිසි පුද්ගලයෙක් අගය කරනවා නම් අගය කරන්නේ මාර්ගඵලලාභී ආර්ය උත්තමයන් ඔබ අගය කරන්නේ ප්‍රශංසා කරන්නේ. ඊට පල්ලෙහාට අපි අගය කරනවා කමක් නැහැ. අපි ස්තුති කරනවා, අපි බොහොම ලස්සනයි හොඳයි කියලා කියනවා. නමුත් වෙනතුනි අපි ඒ හොඳ ගුණ කතන කියන අය කලකදී වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සාමාන්‍ය අයට අපි වැඩිපුර ගුණ කතන කියන ගියෝතින් ඒ අයට තියෙනටත් වඩා අතිශෝක්තියෙන් අපි ඒ ගැන වර්ණනා කරන්න ගියෝතින් මොකද වෙන්නේ? වෙනතුනි අපේ හිතට ලොකු මානසික පීඩනයක්. ඇයි ඒ පුද්ගල වෙනුවෙන් අපට පෙනී සිටින වෙනවා? ඇයි අපි ඒ පුද්ගලට හොඳ කියලා තියෙන්නේ? ඒ පුද්ගලේ වැරදක් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ දෝෂාරෝපණ වලදී ඇතැම් විට අපි දෝෂාරෝපණ නිවැරදි කියලා ඇතැම් විට සාධාරණීකරණ කරනත් යනවා. ඒකෙන් කියන්නේ මේ ಗುಣ තියෙනගේ ಗುಣ කියන්න එපා කියන ಗುಣ කියන්න. හැබැයි ඒ ಗುಣ කියන ඕන ಗುಣ තියෙන මොහොතේ ඒ ಗುಣය කියන්න ඕනම මොහොතක ඒ පුද්ගලය වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍යයයි. ඒකට ඉඩකඩ තියාගෙන ගුණකතන කරන්න. හැමදාම මේ පුද්ගලයා එකම මට්ටමින් ඉන්නවා කියන පදනමේ ඉඳගෙන ගුණකතන කියන ගියෝතින් තමන්ට මේ ගැන මානසික පීඩනයක් ඇති වෙනවා. නමුත් අපේ සැබෑ ලෝකයේහි අපි හරියට බුදුහාඳුර හඳුනාගත්තා නම් අපට ඕනම වෙලාවක බුදු ගුණයක් කියන්න පුළුවන්. අපි සැබෑ ලෙසම ධර්මය හඳුනාගත්තා නම් ඒ ධර්ම කරුණ අපේ ජීවිතය තුළ සාකච්ඡා කරන්න පුළුවන්. විද්වතුන් සමගයේ ගැන සාකච්ඡා පවත්වන්න පුළුවන්. අපි සැරියොත් මුගලන් මහා කාශ්‍යප අනුරුද්ධ වාගේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ හඳුනාගෙන තියෙනවා නම් ඕනෑම අවස්ථාවකදී උන්වහන්සේලාගේ ගුණයන් වෙනුවෙන් අපට කෙනෙක් සිටින පුළුවන්. මේක තමයි පින්තුනි ධර්මයේ තියෙන විශේෂත්වය. අපි දක්ෂයන් කියනවා නම් පින්තුනි අපි මුලින් සඳහන් කළා බුදුහාඳුරන්ගේ සඳහන් පණිවිඩය අනුව හැකිතාක් අපි ජීවිතේ අකුසල් දහම් වලින් ජීවිතේ වෙන් වෙන්නට ඕන. ඒ වගේම ජීවිතයේ හැකිතාක් දුරට දිනපතාම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් ජීවිතේ කරන්න. ඒ මහා පින්කම් අතුරින් මුල්ම ආරම්භක පියවර තමයි ඔබට කියලා අම්මා තාත්තා දෙන්නෙක් ලෝකේ ඉන්නව නම් ජීවතුන් අතර ඉන්නව නම් ඒ ඇයට උපරිම වශයෙන් හොඳට සලකන්න. මේක තමයි මානසික සෝයක් කරා යන ගමන් මගේ පළවෙනි පියවර ආරම්භක පියවර. ඒ දෙමාපියෝ ලංකාවේ ඉන්නවා නම් මාසික වේය ගැන උදව්වක් කරන්න. එයා මිය ගිහිල්ලා නම් එයා සඳහා මාස්පතාම හැකි හැම වෙලාවකදීම එයා සිහි කළා පින් අනුමෝදන් කරන්න. මෙතනින් තමයි ආරම්භ කරනවා. ඊළඟට පින්නතුනි අර මුලින් සඳහන් කළ විදිහට හැකිතාක් ජීවිතයේ දාන සීල භාවනා වලින් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න. හැමදාම දවසේදී නිින්දට යනකොට එදා දවසේහි කළා වූ යහපත් දේවල් ගැන තමන් හිතර සතුට වෙන්න. ඒ දේවල් වැඩිපුර ඔබට සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන මොහොතේදී පින්නතුනි ඔබ සතුටෙන් ඉන්නේ. ඒ දේ කරන මොහොතේ ඔබ සතුටෙන් ඉන්නේ. ඒ දේ සිහි කරන මොහොතේ ඔබ සතුටෙන් ඉන්නේ. ඊළඟට තියෙන තුනේ මේක තවත් පියවරක් අපි ඉදිරියට යනවා. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කිරීම විතරක් නෙවෙයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ජීවිතේ කරන්න ඕන වටිනාම දේවල් ටික මොකද්ද කියලා. අපිට පින්නතුනේ ජීවිතයේහි වටිනාම දේ තමයි කාලය කියලා කියන්නේ. පින්නතුනේ සාදුකාරයක් පවත්වන්න. නැවතවතාවක් සාදුකාරයක් පවත්වන්න. පින්නතුනේ අපිට ජීවිතයේ තියෙන අපි ලැබුණු දේවල් වලින් වටිනාම දේ තමයි කාලය කියලා කියන්නේ. පින්නතුනේ දැන් වෙලාව කීයද? නැහැ කලින් හරි. ඒ ගිලම්පස පූජා කර නැත්නම් ඒව පූජා කරන්න ධර්ම දේශනාව අපි දිගට කරගෙන යනවා. බාහන වැඩසටහනක් මේකටම සම්බන්ධ විදිහට කරනවා. එළියට පහළියට යන්න අවශ්‍ය පින්නතුනුත් ගිහිල්ලා මේ බණ අහමින්ම ගිහිල්ලා ඒ කටයුතු කරගෙන එන්න. අපි කාලයෙන් වටිනාම දෙයක් ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා අපි මේක දිගටම කරගෙන යනවා. මුල් හෝරාව ගත වුණා. දෙවනි කාලය දැන් මේ යන්නේ. ඒ අතරේදී මේ ඇත්තන්ට පුළුවන් ඇත්තන් දිගටම ඉන්න අතරේ විවේකයක් ගන්න අවශ්‍ය ඇත්තන් අනිද්දාට කරදරයක් නොවන විදිහට ඒ කටයුතු කරගෙන එන්න. ඒ අතරේ ගිලම්පතක් සමාහට ලැබෙයි මේ ඇට. හොඳයි පින්තුනි, බුදුහාමුදුරුවන්ගේ ධර්ම අනුව විතරක් නෙවෙයි ලෝකේ බුද්ධිමත් හැම දෙනාගේම අවබෝධය තමයි කාලය තමයි වටිනාම දේ. ඒ කාලය වටින්නේ පින්තුනි කාලය තිබ්බටම වටින්නේ නැහැ. කාලය වටින්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනාට. දැන් පින්තුනි නිවාඩු දවසක් වටින කාටද? නිවාඩු දවසක් වටින කාටද? වැඩ කරන අයදනේ. වැඩ නොකරන අයට නිවාඩු දවසක් ඇතර වටින්නේ නැහැ. නිවාඩු දවසක් වටින්නේ වැඩ කරන කෙනාට. ඒ වගේම පින්තුනි කාලය වටින්නේ කාලයෙන් වටිනාම දේවල් කර නැත්තන්ට. කාලය වටින්නේ මේ තමන් ලබාගත් මොහොතේ වටිනාකම ඉහළින්ම තේරුම් ගත් කෙනාට කාලය වටින්නේ. බුදුහාමුදුරුවෝ තමයි අපට පින්තුනි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහට දේශනා කරපු උත්තමයන් වහන්සේ. එනිසා උන්වහන්සේ දේශනා කරන වටිනාම දේ කරන්න හැමදේම කිරීම නෙවෙයි, කල යුතු කල හැකි වටිනාම උතුම්ම දේ කරන්න. ඒ දෙයින් වඩාත්ම ජීවිතයේ සතුට ලැබෙන දේවල් ජීවිතය තුලින් කරන්න කියලා. ඒකට ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා, සවනානුත්තරය කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ තියෙනවා අනුත්තරය කියලා සූත්‍රයක්. හොඳයි, පිරිකර පූජා කර නැත්නම් පූජා කරන්න. පින්නතුනි, මේ නායකත්වයේ දරපු පින්නතුන්ගේ එමියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ජීවත් වෙන මේ ඥාතීන්ට සෙත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අංගුත්තර නිකායේ අනුත්තරය කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනි. ඒ සූත්‍රයෙන් සඳහන් වෙනවා දකින්නවනම් දකින්න දේවල් වලින් වටිනාම දේ මොකක්ද? ඒකට කියනවා දස්සන අනුත්තරය කියලා. ඒ තමයි සියකින් දකින්නවනම් දකින්නේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම බුදුහාමුදුරුවෝ සරණ ගිය ශ්‍රාවකයෙක් ඇසින් දකින්න. ඒ විතරක් නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවන පෑවනම් ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය තුළින් බුදුහාමුදුරුවෝ දකින්න කියලා. ඒ වගේම සවනානුත්තරය කියලා කාරණා දේශනා කළා. සවනානුත්තරය කියන්නේ අහන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ තමයි දුක නැතිවීමට හේතු වන විදිහේ දහම ශ්‍රවණය කරන්න කියලා. ඊළඟ සඳහන් කරනවා ලාභානුත්තරය කියලා දෙයක්. ලැබෙන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. ලැබෙන දේවල් වලින් උතුම්ම දේ තමයි පිනතුනේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න. බුදුහාමුදුරන්ගේ මේ භෞතික ශරීරය ගැන පැහැදීම නෙවෙයි, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒකට කියනවා ලාභානුත්තරය කියලා. ඊළඟ කරුණක් දේශනා කරනවා සික්ඛානුත්තරය කියලා. හික්මීමෙන් ඩිසිප්ලින් එකෙන් ඉහළම ඩිසිප්ලින් එක මොකද්ද කියලා. ඒ තමයි හොඳට සිල්වත් වන්න, හොඳට මානසික එකඟ බව ඇති කරගන්න, හොඳට ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණ ප්‍රඥාව දිනු කරගන්න. මේක තමයි ඉහළම ඩිසිප්ලින් එක කියලා කියන්නේ. මේකට කියනවා සික්ඛානුත්තරය කියලා. ඒ වගේම යමක් අනුගමනය කරනවා නම්, හලෝ කරනවා නම්, ඒ උතුම්ම දේ මොකද්ද කියලා දේශනා කළා. ඒ තමයි බුදුහාමුදුරන්ගේ ගුණයන් අනුගමනය කරන්න, රහතන් වහන්සේලාගේ ගුණ අනුගමනය කරන්න, ඒ දහම අනුගමනය කරන්න කියලා. ඊළඟ කාරණයක් දේශනා කළා අනුස්සතිය, අනුස්සතියානුත්තරිය කියලා. සිහි කරනවා නම් මොකද්ද වැඩිපුරම සිහි කරන්න ඕනේ කියලා. ඒ තමයි අපි මුලින් සඳහන් කරපු ආකාරයට හැකිතාක් ජීවිතයේ දිනපතාම බුදුහාමුදුරන්ගේ ස්වභාවය, උන්වහන්සේගේ කරුණා මෛත්‍රිය ආදී ගුණ ප්‍රඥාව ගැන නිතර සිහි කරන්න. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ හැකිතාක් අහලා කියවලා ඒ ගැන වැඩිපුර ජීවිතේ හිතන්න. ඒ වගේම බුදුහාමුදුර සරණ ගියපු උන්වහන්සේගේ දහම් වෙනුවෙන් ජීවිතේ ලැබපු රජකම්, සිටුකම්, මහා මාලිගා, ධනයන් ආදී සියල්ලක්ම කැප කළා. මේ ශාසනය වෙනුවෙන් පැවිදි වෙච්ච ඒ ආර්ය උතුමන් ගැන සිහි කරන්න. මේකට කියනවා අනුස්සතියානුත්තරිය කියලා. සිහි කිරීමේ උතුම්ම දේ මේකයි කියලා. මෙන්න මේ වටිනාම දේ තමන් ජීවිතේ වැඩිපුර කරා නම් ඔබ කාලයෙන් ප්‍රයෝජනගත්තු කෙනෙක් වෙනවා. මේකට කියනවා පින්තුනි, මේ එක්කම ඔබේ ආධ්‍යාත්මික වයසය, ඔබගේ ස්පිරිචුවල් ඒජ් එක ඉහළටම යනවායි කියලා. දැන් අපි සාමාන්‍ය වයස යනකොට එච්චර කැමති නැහැ නේද? පොඩි කාලේ නම් හුඟක් කැමති වයසට යනකොට. ඉක්මනට ලොකු වෙනවා. නමුත් ලොකු වුණාට පස්සේ කැමති නැහැ ඉක්මනට වයසට යනකොට. ඒ අපි අකමැති පින්තුනි ෆිසිකල් ඒජ් එකට. නමුත් අපේ ස්පිරිචුවල් ඒජ් එකක් තියෙනවා. බුදුදහමෙන් නිතරම අනුශාසනා කරන්න පින්තුනි මෙන්න මේ ස්පිරිචුවල් ඒජ් එක ආධ්‍යාත්මික වයස වැඩි කරගන්න. ආධ්‍යාත්මික වයස කියන්නේ ප්‍රඥාවෙන් ඉහළට යන එක. ආධ්‍යාත්මික වයසෙන් ඉහළට යනවායි කියලා කියන්නේ දුක් අඩු වෙන විදියට සමන් ජීවත් වෙනවායි කියන එක. ඔබගේ ජීවිතය තුළින්, අපගේ ජීවිත තුළින් හැකිතා අඩුපාඩුකම් යමක් සිහි කළා දුක් වීමට හේතු වන කාරණා හැකිතා ජීවිතෙන් අවම කරගන්න. ජීවිතයේ සතුට ඇති වෙනට පුළුවන් කාරණා ජීවිතේ හැකිතා ජීවිතේ සිද්ධ කරගන්න. ඒ වගේම අපි මුලින්ම සඳහන් කළ ඔබ දක්ෂ කෙනෙක් නම් හැකිතා සතිමත් බව, සිහිය නුවණ හැකිතා ජීවිතේ දිනු කරගන්න, හිත එකඟ කර ගැනීම සඳහා වැඩපිළිවෙලක නිතරම සමන් යෙදෙන්න. ඒක පින්නතුනේ මේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන කරන වැඩක් නෙවෙයි. මේක පටන් ගත්ත මොහොතේ ඉඳලාම පින්නතුනේ මානසික පීඩා අඩු වෙනවා තමයි. මේක ආරම්භ කර මොහොතේ පටන්ම අපි බාහිර පුද්ගලයන්ගෙන් ලබන්න සතුට ලබන්න දරන උත්සාහය අඩු වෙනවා. බාහිර කෙනෙක් දැකලා කතා බහ කරලා ගුණකතන කියලා තොරතුරු විමසලා අපි සතුට ලබන්න දරන උත්සාහය අඩු වෙනවා. පින්නතුනේ ඒ ලබන සතුට හරිය වෙහසක්. හරියට උග්ගහ කපලා හපලා ඉතාම සුළු මොහොතකදී ආර පැනිරහා දැනනවා වගේ වැඩක්. දැන් බලන්න සංගීත සංදර්ශනය බලන්න. ලංකාවේ හැම යනනේ සංගීත සංදර්ශන බලන්න. මේ පින්තුන් දැකලා ඇති, මේ පින්තුන් හැම ගිහිල්ලා ඇති. අපි පොඩි කාලේම ගිහිල්ලා තියෙනවා. පින්තුනේ මහා රාත්‍රියේ කාලෙම මහා දුක් විඳලා හැතැම්මට වැස්සේ තෙමීගෙන අර සින්දුවක් දෙකක් අහලා උදේ පාන්දර හැතැම්ම ගණන් පයින් එනවා. අර ඉතාම සුළු මොහොතකට විඳින සතුටකට පින්තුනි මේ වේව කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ දහමයි සාමාන්‍ය ලෝකයේ දේ අතර වෙනසයි මේ කියන්නේ. ඒ ඉතාම සල්ප මොහොතක සතුට විඳින්න අපි කොච්චරනම් කාලයක් අපිට කැප කරන්න වෙනවද? නමුත් පින්තුනි මේ දහම තුලින් අප හරියට ධර්මයේ තේරුම් ගන්න තියෙනවා නම් අපට ඊට වඩා අඩු කාලයකින් අඩු මිල මුදල් වැය කිරීමකින් ඉහළම මානසික සුවයක් ලබන්නට අපට අපේ චින්තනය, අපේ ආකල්ප අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ වාසිය පිනුතුනේ අපි ලබන්නට ඕන. මේ වාසිය අපි ලබා නොගත්තොත, මේ වාසිය අපි ලබා නොගත්තොත් පිනුතුනේ අපි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. මෙවැනි කාලෙක මනුෂ්‍ය ලෝකයේ පිනුතුනේ අපි ඉපදෙන්නේ නිකන් නෙවෙයි. බුද්ධෝත්පාද කාලයක අපි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ මහා පිං කළා. දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවිවරුන්ගේ ළඟට අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවා විශේෂ ඉල්ලීමක් කරනවා. මොකද්ද මේ ඉල්ලීම? මේ ඉල්ලීම තමයි ඔබ මනුස්ස ලෝකෙට යන්න. ඔබ මනුස්ස ලෝකේ ගිහිල්ලා ශ්‍රද්ධා මනුස්ස ලෝකේ යන කියලා නෙවෙයි කියන්නේ පින්නතනිය. ඔබ ස්වර්ගයට යන්න, ඔබ සුගතියට යන්න. ඔබ ස්වර්ගයට ගිහිල්ලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න කියලා. දෙවියන් ස්වර්ගයේ විදිහට සලකන්නේ කොහෙද? දෙවියන් පින්නතනිය බුද්ධෝත්පාද කාලයක ස්වර්ගයේ විදිහට සලකන්නේ මනුස්ස ලෝකේ. ඒ ඉල්ලීම තුලින් ආපු බොහෝ දෙනෙක් තමයි පින්නතනිය අපි මේ කියන්නේ. අපි මේ එවැනි අය. නමුත් අපි බොහෝ දෙනාට පින්නතුනේ ආවට පස්සේ මේ කාරණේ අමතක වෙනවා අපට. අපට මේක නැවත මතක් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයන්. අපට මේක නැවත මතක් කරලා දෙන්නේ සත්පුරුෂයන්. පින්නතුනේ මේ ප්‍රතිලාභය තමයි අපි මනුස්ස ලෝකේ ලබන ලොකු මාන්සංශය. මේ වාසිය මේ ප්‍රතිලාභය ලබන්න පින්නතුනි හිතන්න එපා. මේක දවසකින් දෙහකින් ආත්ම භාව 10කින් 15කින් ලැබු වාසියක් කියලා මේක. අපට හිත දියුණු කරලා ධ්‍යාන ලබාගෙන අවිඥා උපදවා ගන්න පුළුවන් නම් පින්නතුනි අපට තේනවා මේ මොහොත, මේ සුභ මොහොත, මේ නැකත් මොහොත, මේ සුභ හෝරාව, මේ ෂණ සම්පත්තිය ලබන්න පින්නතුනි අපි සතර ආත්ම භව සිය ගාන පින් කළා වය. සතර ආත්ම භව සිය ගාන ප්‍රාර්ථනා කළා වයයි මේ අද අපි මෙතන මේ ඉන්නේ. ඒ නිසා පින්නතුනි මේ මනුස්ස ලෝකයේ බුදුහාමුදුරු දේශනා කරනවා යම් කෙනෙක් අවුරුදු 100ක් ධර්මයේ නොදැක ජීවත් වුණත් යෝචේ වස්ස සතන් ජීවේ අපස්සන් ධම්ම මුත්තමං. මිනිස් ලොව අවුරුදු 100ක් යම් කෙනෙක් දහම නොදැක වෙන මොන දේ කරමින් හිටියත් ඒ කෙනෙක්ගේ ජීවිතය වටින්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ වටිනාම දෙයක් තියෙනවා. මොකක්ද ඒ වටිනාම දේ? ඒකහං ජීවිතං සේයෝ. එක දවසක් වටිනවා දහම දකිමින් ජීවත් වෙන එක මොහොතක් කියලා. මොකද්ද පින්නතුනි දහම දකිනවා කියලා කියන්නේ? ඔබ දහම දකින්නේ ඔබගේ ශාරීරිය තුලින්ම මුලින් දකින්න. අපි බොහෝ විට ලෝකේ දකින්න උත්සාහ කරන්නේ බාහිරින්. පින්නතුනි බාහිරින් ඔබට පේන්නේ ඔබ දකින ආකාරයටයි. ඔබගේ ඉදිරියේ ඔබට අප්‍රසාද යමකින් ඇති වෙනවා නම් ඒ අප්‍රසාදය කොහෙද ඇත්තෙම? ඒ අප්‍රසාදය ඔබගේ මනසේ තියෙන්නේ. ඔබ හරියට කණ්ණාඩිය ළඟට ගියා වගේ. ඔබ ඉන්න කණ්ණාඩිය ඉස්සරහා විරූපී රූපයක් තියෙනවා නම් ඒ කාගේ රූපෙද පේන්නේ? ඒ ඔබගේ රූපයයි අභ්‍යන්තර රූපයයි පේන්නේ. ඔබට කණ්ණාඩියෙන් පේන රූපේ ලස්සන රූපයක් නම් ප්‍රසන්න රූපයක් නම් ඒ කාගේ රූපෙද පේන්නේ? ඔබගේ රූපයයි පේන්නේ. ඒ කණ්ණාඩියේ පේන රූපේ යම් කිසේ අපිරිසුදුයක් තියෙනවා නම් ඒක ඉවත් කරන්න නම් ඔබ කණ්ණාඩිය පිස දානවද? ඔබ කණ්ණාඩිය පිස දාන්නේ නැහැ. ඒ අපිරිසුදු ඉවත් කරන්න ඔබ කොහොමද කරන්න ඕන? ඔබගේ ශරීරයේ ඒ කුණු කොටස ඉවත් කරන්න ඕන. ඔබගේ ශරීරයේ ලක්ෂණ කරන්න නම් යම් දෙයක් ශරීරයේ ගල්වනවා නම් ලක්ෂණ කරන්න ඔබ කණ්ණාඩියද ලක්ෂණ කරන්නේ? කණ්ණාඩියද තින්ද ගන්නෙ? ඔබ කණ්ණාඩියේ රූපේ ලක්ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ශරීරයේ මේ අභ්‍යන්තර රූපය වෙනස් කරන්න ඕනේ. එතකොටයි කණ්ණාඩිය වෙනස් වෙන්නේ. පින්නතුනි අපට බාහිර දෙයකින් කලකිරීමක් ඇති වෙනවා නම් ඒ අපේ ආකල්පය තමයි බාහිරින් පේන්නේ. අපට බාහිර දෙයකින් සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරේ සතුටෙන් නේ තියෙන්නේ. ඒ නිසා මේ පැත්තේ තමන්ට ආකල්පය වෙනස් කරගත්තු පින්නතුනි බාහිර ලෝකේ වෙනස් කරන් තන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ ප්‍රධානම දේ තමයි අපේ ශරීරයත් මනසත් කියන මෙන්න මේ කරුණු දෙක වෙන්ව හඳුනා ගන්න කියලා. අපිට සාමාන්‍ය පුද්ගලයෙක් දැක ගමම හිතෙන්නේ පුද්ගලයාගේ රූපය විතරයි අපට පේන්නේ. කෙනෙක් දැක්ක ගමන් මම මුළු ඒ පුද්ගලයාගේම ජීවිතය කියලා අපට හිතෙන්නේ ඒ පුද්ගලයාගේ ශරීරය විතරයි අපට. සාමාන්‍යයෙන් අපට එහෙම හිතෙන්නේ නේද? නමුත් එලෙස අපි ආශ්‍රය කරන පුද්ගලයේ මිය ගියොතින් මරණයට පත් වුණොතින් මොකද වෙන්නේ? අර රූපේට මොකක්වත් වෙනවද? රූපේ හැමයි තියෙන්නේ. රූපයේ බරවත් අඩු වෙන්නේ, බර ටිකක් වැඩි වෙනවා. හිතෙන් උනාට පස්සේ බරත් වැඩි වෙනවා. බරවත් අඩු වෙන්නේ නැහැ, බය වෙන දෙයක් නැහැ. පින්නතුනි, අපේ සම්පූර්ණ ජීවිතය කියන්නේ මේ රූපය නම් පින්නතුනි, කොච්චර මුලවද්ද ඒක? පිළිත පුද්ගලයෙක් කියලා හෝ ඔබම කියලා හෝ මමම කියලා හෝ අපි හිතනවා නම් ඒ හිතන්නේ මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි පින්නතුනි. මේ ශරීරයේ ක්‍රියාත්මක වන මනසත් එක්ක ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. මේකට කියනවා සිත කය දෙක එකතුවක් කියලා. අපිට තේරෙන සරල සිංහලෙන් කියනවා නම් දහමේ හැටියට කියනවා නම් නාම රූප කියලා කියනවා. නාම රූප කියලා කියනවා. නාමය කියන්නේ මානසික ස්වභාවය, රූප කියන්නේ භෞතික ශරීරය. මේ දෙකම එකතු වෙච්ච තැනක තමයි ජීවිතයක් කියලා කියන්නේ. මේක ආයෙ කොටස් වලට බෙදාගෙන යනවා. ඔබට සරල මට්ටමෙන්, ඔබට පුළුවන් මට්ටමෙන්, ඔබ දක්ෂ මට්ටමෙන් ඔබ තේරුම් ගන්න. ඊළඟ මොහොතේ තවත් කියනවා මේක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් අනුවයි මේක කොටස් වලට බෙදෙනකොට අපිට පේන්නේ. එතකොට පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ, අපේ ජීවිතය කියලා කියන්නේ මේ මනස සහ ශරීරය කියන මේ කරුණු දෙක එකතුවක්. අපට යම්කිසි පුද්ගලයෙක් මතක් වෙනවා නම්, යම්කිසි පුද්ගලයෙක් සමග දුරකථනයෙන් කතා කරනවා නම් ඒ ක්‍රියාකාරීත්වයේ පින්නතුනි මනස සහ ශරීරය කියන මේ කරුණු දෙක එකතුවක් සමග අපි මේ සම්බන්ධතාවය තියාගෙන ඉන්නේ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්නතුනි ගැඹුරට බලනකොට හරියට අපි දක්ෂ නම්, හරියට ඔබ දක්ෂ නම්, ඔබ හරියට බුද්ධිමත් නම්, ඔබ ඔබගේ බුද්ධියට ඔබ ගරු කරනවා නම්, ඔබ ඇත්තටම ඔබට ආදරේ නම්, ඔබ දක්ෂයි කියලා අනිත්‍යගේ ගෞරවයට සම්භාවනාවට පාත්‍ර වෙන කැමති නම්, ඔබ අවබෝධ කරගත් යුතු ගැඹුරුම කාරණය තමයි මේ බාහිරින් කියන මේ දයක් වෙනුණත් මේ තේන මොහොතේ පින්නතුනේ තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් ෂණිකව හටගෙන ෂණිකව නිරුද්ධ වීමක් මේ තියෙන්නේ. රූපය කියන්නේ භෞතික ස්වභාවයක් තියෙනවා, වේදනා කියන්නේ සැප දුක් ආදී වේදනා තියෙනවා, සංඥා ගැන හඳුනා ගැනීමක් තියෙනවා, සංඛාර කියන්නේ චේතනා රැස් කිරීමක් තියෙනවා, විඥාන කියන්නේ හිතක් පහළ වෙනවා. මෙන්න මේ දෙක එකට එකතු වෙච්ච තැනක තමයි අපට රූපයක් කියලා පේන්නේ, ශබ්දයක් කියලා ඇහෙන්නේ, අතීත මතකයක් කියලා මතක් වෙන්නේ, රසයක් විඳන රසයක් විඳින්නේ, ස්පර්ශයක් ලැබුණා ලැබෙන්නේ. මෙන්න මේ කොටස් දෙක එකතුවක්. නමුත් මේ කොටස් ටික පිනුතුනි අපට තේන්නේ නැහැ. ඒ ටික සැඟවිලා තියෙන්නේ. ඒ සැඟවිලා තියෙන දේ නෙවෙයි අපට පේන්නේ. ඒ සැඟවිලා තියෙන දේෙන් බාහිරට නිර්මාණය කරන දේයි අපට පේන්නේ. මෙන්න මේක තමයි මුලාව කියලා කියන්නේ පිනුතුනි. මේක තමයි අපි අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕන. මේකෙන් කියන්නේ මේ පුද්ගලෝ නෑ, යාන වාහන නෑ, ඒව කියලා ඒව නෙවෙයි කියලා කියන්නේ මේ. යාන වාහන තියෙන ඔබගේ වාහනයත් පාරේ නවත්තලා ඇති. දරුවෝ ටිකක් ගෙදර ඇති. බලු පැටියක් ගෙදර ඇති. සහතිකෙත් බිත්තිය ඇති. ඒ ටික හෙතියනවා. නමුත් පින්නතුනි යම පිළිබඳව අපි අවබෝධයක් අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ එක අවස්ථාවක එක ඉන්ද්‍රියකින් එක දෙයක් පිළිබඳව එක මොහොතකදී විතරයි. මේ ලබන අත්දැකීම හැම මොහොතකම හට ගන්නවා, හැම මොහොතකම නිරුද්ධ වෙනවා. මේකට කියනවා ස්කන්ධ පංචකය හට ගැනීම සහ නිරුද්ධ වීම කියලා. අද අපි වෙසක් දින සමරන බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා පෘථග්ජන පුද්ගලයෙක් මාර්ගඵලලාභී උතුමෙක් වෙන්නටත්, මාර්ගඵලලාභී උතුමෙක් රහතන් වහන්සේ කෙනෙක් වන්නටත්, රහත් වෙච්ච කෙනෙක් ඉතිරි ජීවිත කාලයේ සුවසේ සිටීම සඳහා මම ලෝකයට එකම දෙයයි දේශනා කරන්නේ. මොකද්ද එකම දෙය කියලා කියන්නේ? ඒ එකම දෙය තමයි මෙන්න මේ ස්කන්ධ පංචකය හට ගැනීම, නිරුද්ධ වීම, මේකේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන මෙන්න මේ කොටස් ටික විතරයි මම ලෝකයට දේශනා කරන්නේ. මේක හරියට දකිනවා නම් පින්තුනි, ඒකේ නා පින්තුනි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ පුද්ගලයා හැම මොහොතෙම මේ ඉන්ද්‍රිය හරහා, අස්කන්නාසද් ඉන්ද්‍රිය හරහා හට ගැනීම, නිරුද්ධ වීම යා දකිනින් ඉන්නේ. එයා දකිනින් ඉන්නවා කියන්නේ එයා දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. එයාගේ අතීත අත්දැකීමක් සිහිපත් වෙනකොට මෙයා දන්නවා. එයා සිහි කරන්නේ, එයා සිහි කරන්නේ තමයි මනසයි කියන එක. පින්නතුනි මෙන්න මේ අවබෝධය ලබන තමයි අපි හැම දෙයක්ම කරන්නේ. බුදුහාඳුරෝ විමුක්තායතන කිහිපයක් දේශනා කළා. මේ අවබෝධය ජීවිතයට ලැබෙන විදිහේ අවස්ථා කිහිපයක් දේශනා කළා. මෙන් එකක් තමයි ධර්මශ්‍රවණය. ධර්මශ්‍රවණේ විමුක්තායතනය. ඒ වගේම ධර්මශ්‍රවණේ වගේම ධර්ම සාකච්ඡාවත් විමුක්තායතනයක්. ධර්ම සාකච්ඡා කිරීම. ඒ වගේම ධර්ම සජ්ජහායනය. ධර්ම සජ්ජහායනයත් විමුක්තායතනයක්, නිවන් දැකීමේ මාර්ගයක් කියලා. ඒ වගේම ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්. පස්වෙනි කාරණය තමයි පින්නතුනි. මොකද්ද? පස්වෙනි කාරණේ මොකද්ද? පස්වෙනි කාරණේ මොකද්ද? භාවනා කිරීම. කරුණු හතරක්ම පින්නතුනි, නිවන් දකින කරුණු හතරක්ම තියෙනවා. ධර්මයේ සාකච්ඡා කිරීම, දේශනා කිරීම, සජ්ජහානා කිරීම, දේශනා කිරීම වශයෙන්. හතරක්ම භාෂාව සම්බන්ධයෙන් කරුණවලදී පුද්ගලයන් මාර්ගඵල ලබනවා. සමහර ස්වාමීන් වහන්සේලා අනාගාමීව ධර්මාසනාරූඪ වෙලා ධර්මදේශනේ අවසන් කරන රහතන් වහන්සේ කෙනෙක් විදියට ධර්මදේශනා කිරීමත් මාර්ගඵල ලබන ස්ථානයක්. භාවනා කිරීම පින්නතුනි එකක් විතරයි. එතකොට අනිත් හැම කරුණක්ම, හැබැයි හිතන්නට එපා ධර්මදේශනේ හෝ සාකච්ඡාව භාවනාවෙන් බැහැර කරන දෙයක් කියලා. හරියට එකඟ සිතින් බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, මේ වගේ කරුණුත් පින්නතුනි භාවනානුයෝගී ඉරියව්වකින් කරනව නම් ඒකත් පින්නතුනි භාවනාවක්මයි. ඒ නිසා ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. ඔබ හරියට එකඟ සිතින් මේ අනුපිළිවෙලින් දහම ඇහුවනම්, උදේ දැන් 8:40 විතරනේ පටන් ගත්තේනේ, ඒ මොහොතේ ඉඳන්ම ඔබ භාවනා කළාය. ඒ නිසා පින්නතුනි මේ දහමේ අවසාන ඉලක්කය දුකෙන් නිදහස් වීම. මේ සඳහා අපි දක්ෂයි. මේ සඳහා අපේ සියලුම ශක්තියෙන් අප මේ ජීවිතය තුල යොදන්නට ඕන. මුදල් බිය පහදන් කරන මේ ධර්මය කරගෙන පුළුවන් නම් ඒ මට්ටම යන්නට ඕන. ගුණවත් ඇසුරු කළ යන්න පුළුවන් නම් ඒ මට්ටම යන්නට ඕන. තමන්ගේ කටහඬින් ධර්මයේ සඳහා සේවයක් කරන්න පුළුවන් නම් ඒ ඔස්සේ කරන්නට ඕන. ඔබගේ රූප සම්පත්තියෙන්, බුද්ධියෙන්, දහම වෙනුවෙන් කැපවීමක් කරන්න පුළුවන් නම් ඒ සියලුම ශක්තියෙන්, ඒ සියලුම ශක්තියෙන් දහම වෙනුවෙන් කරන්න. එහෙම අපි කළ යුතුයි. ඇයි ඒ කළ යුත්තේ? අපේ නුවණ, රූප සම්පත්තිය, බුද්ධිය, සුගතිය, මේ සියල්ලක්ම අපි ලැබුවේ දහමෙහි හැසිරීමේ ප්‍රතිඵල විදියටයි. ඒ සියල්ලක්ම අපි දහම වෙනුවෙන්ම කැප කරන්න ඕන. ඒක තමයි අපි ජීවිතයෙන් ගන්න ප්‍රධානම ප්‍රයෝජනය. ඉතින් අපි ටික වේලාවක් භාවනාව යෙදෙමු, නැත්නම් ලොකු අන්තරංගෙන් බැනුම් අහන්න වෙනවට භාවනා කරුවේ නැහැ කියලා. ඒ නිසා අපි දැන් ටික වේලාවක් භාවනා කරමු. භාවනා කිරීමෙහි ප්‍රතිඵලය, ප්‍රයෝජනයක් මොකක්ද කියන එක අපි දැනගන්නට ඕන. භාවනා ක්‍රම දෙකක් තියෙනවා පින්නතුනේ. සමත භාවනාව, විදර්ශනා භාවනාව කියලා. සමත භාවනාවෙන් කරන්නේ මෛත්‍රී භාවනාව හරි, ආනාපානසති භාවනාව හරි, බුදුගුණ භාවනාව හරි, ඔබගේ චරිතයට ගැළපෙන භාවනා කමටහනක් ඔස්සේ යාලි යාලි සිත එක අරමුණකට ගැනීම, එක කුසල අරමුණකට ගැනීමයි සමත භාවනාවෙන් කරන්නේ. ඒ ඇති කරගන්නා වූ තැන්පත් බව යුක්තව මෙන්න මේ නාම රූප වශයෙන් හෝ වේවා, හිත කය වචනෙන් වශයෙන් හෝ වේවා, නැත්නම් ස්කන්ධ පංචකය වශයෙන් හෝ වේවා, රූප වේදනා සංඥා සංඛාර වශයෙන් මෙන්න මේ හැම මොහොතකම හට ගැනීම, නිරුද්ධ වීම කියන මේ ස්වභාවය ස්ථාවර වශයෙන් ජීවිතය තුළ තමන්ගේ මනස තුර ස්ථාවර කර ගැනීමයි භාවනාවේ අවසාන ඉලක්කය. නැත්තම් භාවනා කළා හුඟ වේලාවක් හිත තැම්පත් කිරීමවත්, භාවනා කරන වෙලාවේ ආලෝක බලන්නවත්, හිත කොහේ ගියාද කියලා දන්නේ නැහැ, මේ සැහැලුණා කියලාවත්, හිත හැංගුණා කියලාවත් ඒව බලන නෙවෙයි අපි භාවනා කරන්නේ. හිත හැංගුණා නම් ඒක භාවනාවේ දියුණුවක් නෙවෙයි, භාවනාවේ දුර්වලතාවයක්. මේක සතිමත් බවත් එක්ක යන්නේ, ප්‍රඥාවත් එක්ක යන්නේ. හොඳට සිහින අපි භාවනා කරන්නට ඕන. හිතේ එකඟ බව හැකියතාක් අපි ශක්තිමත් කරගන්නට ඕන. ඒ ශක්තිමත් බව ඇති කර ගනිමින් ශක්තිමත් කර කර පින්නතුනි මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම නොවනින් දකින්න. ඒ සඳහා අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා හැකියතාක් තමන් කාලය දිනපතාම වැය කරන්න. අද ඇති කරගන්නා වූ මේ ශක්තිය, මේ උනන්දුව, මේ උද්‍යෝගය අදින් අවසන් කරන්න එපා. අඩුම ගානේ, අඩුම වශයෙන් ලබන වෙසක් පොහේ වෙනකන්වත්, අඩුම ගානේ අවුරුද්දක්වත් මේ උනන්දුව එක දිගටම තමන් නොනවත්වා ඇති කරගෙන යන්න. එය තමන්ගේ අනිත් කිසිදු වැඩකට බාධාවක් වෙන්නේ නැහැ. ඒ සියලුම වැඩ කටයුතු වලට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ සියලුම වැඩ කටයුතු දැනටත් වඩා සාර්ථකව, සතුටින්, නිවැරදිව, බුද්ධිමත්ව කරන අය බවට අපිපත් වෙනවා. දැනටත් වඩා ඔබට මිතුරන් වැඩි වෙනවා. දැනටත් වඩා ඔබට ආර්ථිකයෙන් දියුණු වෙනවා. දැනටත් වඩා ඔබ කරන අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. දැනටත් වඩා ඔබ රූපේනොත් ලස්සන වෙනවා. මේ සියලුම යහපත ඔබට වෙනවා. ඒ නිසා අපි ඒ සියල්ලටම හේතු වන විදියට ටික වේලාවක් අපි ආරම්භක භාවනාවක් හැටියට මෛත්‍රී භාවනාව සිදු කරමු. ඒ සඳහා මේ පින්තුන් සූදානම් වෙන්න, මේ ඇත්තන්ට සැහැල්ලු ලෙහෙසි පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. වාඩි වෙලා ඉතාම සරලව තමන්ගේ ශරීරය තියාගන්න, හැකිතා ශරීරයේ ඍජුව කෙලින්ම පවත්වා ගන්න. හේතු වෙලින පිනතුන් ඉන්නවා නම් හැකිතා නිරෝගී අය හේතු නොවෙන්න උත්සාහ කරන්න. හේතු වෙනවා කියන්නේ නින්දට ආරාධනා කිරීමක්. ඒ නිසා හැකිතා තමන් ඍජුව ශරීරයේ හේතු නොකර තියාගන්න උත්සාහ කරන්න. ශරීරයේ ඍජුව ඒ වගේම සැහැල්ලුවෙන් තියාගන්න. දැන් අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා කරන්න සූදානම් වෙන්නේ. මම ඊට අදාළ වාක්‍ය කිහිපයක් ප්‍රකාශ කරන මේ පිනතුන් එක කියන්න අවශ්‍ය නැහැ. මේ පිනතුන් සිතින් ඒ ගැන නුවණින් සිහිපත් කරමින් මේ කාලය තුල භාවනාවේ යෙදෙන්න. මුලින්ම ඔබ ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරන්න. ඔබ වාඩි වෙලින් ආකාරය, ඔබගේ අතපය තියෙන ආකාරය සිහි කරන්න. ඔව්, දැන් අපි වාඩි වෙලා ඉන්නේ ඉතාම ප්‍රසන්න ස්ථානයක. බුදුරජාණන් වහන්සේ සමීපයේ මම දැන් වාඩි වෙලා ඉන්නේ. මං සසර බොහෝ පින් දහම් කළා, ප්‍රාර්ථනා කරලා මගේ කුසලයේ ඉහළටම ලබාගත් අවස්ථාවක මම මේ දහමින් ප්‍රයෝජන ගන්න අවස්ථාව. බොහෝ දෙනෙක් මා සඳහා උදව් කළා තියෙනවා. මේ සියල්ලක්ම මා වෙනුවෙන් සෝදානම් කළා, සකස් කළා තියෙන්නේ මගේ මානසික දියුණුවට, මගේ සතුට දියුණු කිරීමට. ඒ සියලුම පහසුකම් ටික මම පරිහරණය කරමින් මගේ හිත මම මෛත්‍රී භාවනාව යොදවනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. දුකින් මිදෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මා මෙන්ම මා වටා සිටින හැම දෙනාමත් සතුටට සැනසීමට කැමති. මාවට සිටින බොහෝ දෙනෙක්, මගේ යහළු මිත්‍රාදීන්, මගේ හිතවතුන්, මගේ ඥාතීන්, මට උදව් කරපු අය, ඒ වගේම දිනපතා බොහෝ දෙනෙක් මගේ පහසුව වෙනුවෙන්, මගේ සුඛ විහරණය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා. යගේ කාලය, ශ්‍රමය, දහදිය මා වෙනුවෙන් කැප කරනවා. ඒ අයට මම මෙත් වඩනවා. ඒ විතරක් නෙවෙයි, මා වටා සිටා ඉන්න බොහෝ දෙනෙක් සසර ජීවිතයේදී මගේ මව් දෙමාපියන් වෙච්ච, මගේම දූ දරුවන් වෙච්ච, මගේම ඥාතීන්, ගුරුවරුන්, හිතමිතුරන් වෙච්ච අය. ඒ බොහෝ දෙනෙක් සසර ජීවිතයේදී මට හුඟක් උදව් කරපු අය. මාව ලේයින්, කිරෙන්, දහදීන් පෝෂණය කරපු අය. ඒ හැම දෙනාටම මම මගේ මෙත්සිත වඩනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා.